नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनत तिसरण शरणयामि साधु पिंगवत्नी मी महा भद्र कल्पे पालवु गौतम बुदुरजानन वहंसी वदाल धर्मे श्रवणे करन्नट मी पुलवासी देवीवरु मी वनांतरवल सिटिन देवीवरु अहस्वशी देवीवरु सीलु दिना पेमिनित्वा किन अदहसेन कियन्न कावुरुत मे विदियट हात पस सक्वल सिटिन सदहं असनु कैमति देवियो सदह सित उपदवागिन अपमुनि रजुन वदहले उत्तम सिरी सदहं असीमत मेहि पेमिनित्वा दं अप सियलु देन हट धर्मश्रवण कालयाई साधु साधु साधु पूजनीय महासंगरत्नीन अवसराई अदापि मे मुनरागल महामेवनाव भावनासपुवे अलुतिं इदिकरपु धर्मशालाव विवृत किरीमटात् इवगेम अलुतिं मेम भूमियट पिलिम वहन्से नमक वडा हिंदुवा तंपत् कर पुद पूजावंत विवृत किरीमत् इवगेम मे मुनरागल भावनासपुवे आरंभे सिटिम कटयुतु कल सियलूम दिना विसिंग रस कलपिंग गौतम बुद्ध ससुनत गौतम बुद्ध ससुने पिलिवेत सुरकिन सिल्वत गुणवत संगरुवनत तिसरन पांसिल रकिन उपासक उपासकावनु त्रकबलागन्ना देवीवरुंट पिंपेत्तन मोदन किरीमत अप सियलु दिना एकतु बहु काले कहापत पिनिस हेतु न पिंग्रेस क्रीमत मूल करके नहीं अदापि में उतुम दाहम श्रवणे करने बुद्धरजानन वहन से अपट देशना कला चरत भिक्कवे चारिकां महानिनी चारिकावे वडिन्ने बहुजन हिताय बहुजन सुखाय बहु दिनाट हित सूपिनिसे अत्ताय हिताय सुखाय देव मनुष्यानां देवियन गीत मिनिसुन गीत हित सूपिनिस अपि मे श्रवणे करन देय मनुष्यन पवनक अहनवा नोवे अपि मे सवन देन देय देवियन पवा असागन इन्नवा බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගත ධර්මය ඒ ආකාරයෙන්ම කියනවනම් ආන් ඒ තුල තමයි බුද්ධ ශාසනය දීප්තිමත් වෙන්නේ බබලන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රකාශ කරන්නේ නැත්තම් නැත්තම් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙය වදාලා කියනවනම් ධර්මයේ අධර්මයේ කරනවා නම් බොහෝ දෙවියන්ට මිනිසුන්ට අහිත පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කතා කරන දේවල් කොටස් දෙකට බෙදලා තියෙනවා කොටස් දෙකකට සුභාසිත දුබ්බාසිත කියලා සුභාසිත කියන්නේ තමාට තනුන්ට හිතසුව පිණිස පවතින දේ දුබ්බාසිත කියන්නේ තමාට තනුන්ට අහිත පිණිස පවතින දේ තමාට තනුන්ට අහිත පිණිස පවතින දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා දෙටිස් කතා තමාට තනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා තමාට තනුන්ට හිතසුව පිණිස පවතින කතා ඒව තමයි දස කතා තමාට තනුන්ට හිතසුව පිණිස පවතිනවා ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේගේ දේශනා අපට අසන්නට ලැබීම පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාට අපි අසද්දී ඒ දේශනා අනුව අපි අපේ ජීවිතය තේරුම් ගැනීම පිණිස අපේ ජීවිතයේ තිබෙන දේවල් තේරුම් ගැනීම පිණිස අපි යම්කිසි උත්සාහයක් කරන්න ඕනේ. එහෙම උත්සාහයක් කර ඒ ධර්මයේ අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට ඒකෙ පිහිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වීම නිසා අපට අපේ ජීවිතවල සැඟවිච්ච ගුණධර්ම ප්‍රකට නොවුණු ගුණධර්ම ප්‍රකට කරගන්න මතු කරගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍ය මිනිසයන් අතර අපි ඉපදුනහම මිනිසයන් හැටියට අපිට උපදවා ගන්න පුළුවන් විශේෂ ගුණ උපදවා ගැනීමේ වාසනාව ඇතුව තමයි මිනිස් ලෝකෙට අපි ආවේ. ඒව තමයි සිහිය, වීරිය, නුවණින් විමසීම, ඒ වගේම කරුණාව, මෛත්‍රිය, ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම මේවා අපිට උපදවා ගන්න පුළුවන්කමක් අපේ අභ්‍යන්තරේ තියෙනවා. නමුත් අපි එහෙම තියෙන බව දන්නේ නැහැ. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ලංකාවේ මිනිස්සු හිටියේ ගස් ගල් අදහමින්. ඒ මිනිස්සු දන්නේ නැහැ ඒ මිනිස්සු තුල තිබ්බ කියලා තමන්ගේම කුසලතා තමන් දිනු කරගන්න පුළුවන් බව. මිහිඳු මහ රහතන් වහන්සේ ඉරිදීෙන් වැඩියා. උන්වහන්සේ ඉරිදීෙන් වැඩියා කියලා රජගල සෙල්ලිපියක් තියෙනවා. උන්වහන්සේ ඉරිදීෙන් වැඩියා. ඒ ඉරිදිය කියන්නේ මනුෂ්‍යයා තුල තියෙන කුසලතාවයක් ඉස්මතු කරගැනිල්ල. මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලාංකික ජනතාවට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දුන්නා. ඒ ධර්මයේ තුලින් ගස්ගල් අදහමින් සිටි මිනිස්සු ඒ ධර්මයේ තුලින් අභිමානවත් ජාතියක් වශයෙන් නැගී සිටියා. නැගී සිටින්න ඒ මිනිසු තුල දිනු කරගත්තේ තමන් තුල තිබිච්ච ගුණධර්මමයි. තමන් තුල සැඟවිලා තිබිච්ච දේ අපි තුලත් සැඟවිලා තියෙනවා. ඒ සැඟවිලා තියෙන ගුණ දැන් දුස්සීල කෙනෙක් සිල්වත් වෙනකන් දන්නේ නැහැ. එයාට සීලේ පුරුදු කරන්න පුළුවන් බව. සිත විසිරෙන කෙනෙක් චිත්ත සමාධියක් ඇති කරගන්න වීරිය කරලා සමාධියක් ඇති වෙනතුරු දන්නේ නැහැ තමන්ට සමාධියක් උපදවන්න පුළුවන් බව. නුවණින් විමසීම ඇති කරගන්නතුරු දන්නේ නැහැ නුවණින් විමසන්න පුළුවන් බව. ඉතින් අප තුළ නොදන්නා දේ දන්න දකින්න බවට අපිට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බබලන යුගවලදී දැන් අනුරාධපුර යුගයේ ගත්තොත් අපි අහලා තියෙනවා මේ අහස වැහෙන්න රහතන් වහන්සේලා යනවා කියලා අහසින්. ඒ බඳු යුගයක් තිබුණා. ඒ හිටියෙත් මිනිස්සු. දැන් ඉන්නෙත් මිනිස්සු. ඒ හිටියේ මිනිස්සුන්ට තියෙන හැකියාව ඒ විදිහටම දැන් ඉන්න මිනිස්යන්ටත් තියෙනවා. නමුත් මේ හැකියාව මතු කරන්නා වූ ධර්මයේ ඉදිරියට ආවේ නැහැ. ඒ ධර්මයේ ඉදිරියට ආවම ඒ හැකියාව මතු වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ සම්පූර්ණයෙන් මේ හැකියාව නැති වෙලා අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ නැති, අපේ ජීවිතයට වමනා නැති, ඒකින් වැඩක් නැති, ඒක කල්පන පුදයක් හැටියට සලකන්න ගියොත් අපේ ජීවිතයට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගුණධර්ම කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී දෙවිවරු එවදී බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙවිවරුන් හරි ප්‍රීතියට පත් වෙලා ඉන්නවා, හරියට ප්‍රශංසා කරනවා, භාග්‍යතුන් වහන්සේටත් සද්ධර්මයටත් හරියට ප්‍රශංසා කරනවා, භාග්‍යතුන් වහන්සේ වදාරන ඒ ධම්මාවතට හරියට ප්‍රශංසා කරනවා. මොකද හේතුව මැරෙන මැරෙන බොහෝ දෙනා ගිහින් දෙවියන් අතරේ උපදිනවා, දිව්‍ය පිරිස වැඩි වෙනවා, අසුර පිරිස හීන වෙනවා, අසුරකාය හීන වෙනවා. එතකොට ඒ කාලේ දෙවිවරු වෙල බුදුරජාණන් වහන්සේට කිව්වා මැරෙන මැරෙන බොහෝ දෙනා කොහෙද යනවා කිව්වේ? දෙවියන් අතර උපදිනවා කිව්වා. දෙවියන් අතර උපදිනවා. මේ යුගයේ මැරෙන මැරෙන බොහෝ දෙනා දුගති යනවාද සුගති යනවාද? බොහෝ දෙනා දුගති යනවා. හේතුව මොකද්ද? බුදුසසුන පිරිහීම. බුදුසසුන පිරිහීමයි ඒකට හේතුව. බුදුසසුන දියුණු වෙච්ච කාලෙක නම් මැරෙන මැරෙන අය කොහෙද යන්නේ? දෙවියන් අතරට යනවා. අන්න බුදු දේශනාවල තියෙනවා හරි පැහැදිලිව. දෙවියන් අතරට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීන් වහන්සේ අසවල් කෙනා මැරුණා කොහෙද උපන්නේ? අසවල් කෙනා මැරුණා කොහෙද උපන්නේ? අසවල් කෙනා මැරුණා කොහෙද උපන්නේ? කියන අසවල් කෙනා අනාගාමී වුණා, එයා බඹලෝ ගියා. අසවල් කෙනා සකදාගාමී වුණා, එයා දෙව්ලෝ ගියා. මෙහෙම කියනවා. ශාසනේ පිරිහිච්ච කාලවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබන්න අවස්ථාවක් මිනිස්සුන්ට නැතු වෙනවා. එතකොට මිනිසුන් ඇසුරෙන් ඉන්න දෙවිවරුන්ටත් ඒ ධර්මය ඇසෙන්නේ නැතු වෙනවා. දෙවිවරුත් මැරෙන මැරෙන්නේ දුගති යනවා, චුත වෙන අය. මිනිසුනුත් චුත වෙන අය දුගති යනවා. මොකද හේතුව? ශාසනය පිරිහින කාලවලදී අසුරයන් බලවත් වෙනවා. අසුරයන් බලවත් වුණාට පස්සේ මිනිසුන් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා ඒ අසුර බලවේග. ඊට පස්සේ මිනිසුන් ආක්‍රමණය කළා, මිනිසුන් බය කරවලා පුද පූජාවන් ලබාගෙන අසුර බලවේග විසින් මිනිසුන් ගන්නවා ග්‍රහණයට. මිනිසුන් ග්‍රහණයට ගත්තට පස්සේ බේරෙන්න බෑ. දිවුරු මිනිස්සු ළඟට එන්නේ නෑ. දෙවියන්ට ගරහනවා මිනිස්සු. ඉස්සර මං ඔය ආච්චිලාගෙන් අහනවා. අහනවා ආච්චිලාගෙන්, දැන් ආච්චි සෑහෙන පින් කරන් ඇති නේද කියලා. පින් කරගත්තා කියන ඇති වෙන්නේ. ඊට පස්සේ මං අහනවා, එහෙනම් දිවී ලෝක කියන්න ආච්චි කැමතිද? ඊයා කියනවා. හිරිකිතයි. ඒ මොකද? මං අහනවා ඇයි කියලා. පින් කරන්න බැහැනේ. ඔන්න දෙවියන්ටත් ගරහනවා. ඊට පස්සේ පින් කරන්න බැරි අබ්බගාතේ කොටසක්. දෙවියන්ටත් ගරහනවා. මරුණාට පස්සේ යන්නේ කොහෙද යන්නේ? ඥාතියෙන් එකතු වෙලා පෙරේත ගොට්ටක් තියෙනවා මරුණාට පස්සේ. එතන ඥාතියෙන්ට දෙවි ලෝක ගියා කියලා විශ්වාසයක් නැහෙනේ. එතකොට මේක තමයි ශාසනේ පිරිහුණාම තියෙන දේ. ශාසනේ පිරිහුණාම පිරිහුණු ශාසනයක යමක් තියෙනවද? ඒ සියලු දේ දැන් දකින්න තියෙනවා. පිරිහුණු ශාසනයක චතුරාර්ය සත්‍ය ධර්මයට විරුද්ධයි. මාර්ගඵල ගැන කතා කරනකොට කෝප වෙනවා, හිනා වෙනවා, අපහාස කරනවා, පිරිහී ගිය ශාසනයක ලක්ෂණ. බබලට ශාසනයක මාර්ගඵල ගැන කතා කරනකොට ඒ ධර්මයේ විස්තර වශයෙන් දැනගන්න උනන්දු වෙනවා. ඒ ධර්මයේ අනුමෝදන් වෙනවා. ඒ ධර්මයේ හැසිරෙනවා කවුරු හරි දැක්කොත් අනුමෝදන් වෙනවා. ආන් එක තමයි ශාසනයේ බබලන කාලවල ලක්ෂණ. ශාසනයේ බබලන කාලවලදී කෙනෙක් මිය ගියාට පස්සේ එයා දෙවියන් අතර උපදිනවා. දෙවියන්ටත් මිනිසුන්ටත් සෞභාග්‍ය කාලයක් උදා වෙනවා ශාසනයේ බබලන කාලවලදී. ශාසනයේ බබලන්නේ කොහොමද? තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති. ශාසනයේ බබලන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනේ විවෘත වුණාම. නෝ පටිච්චන්නෝ වැහුණාම නොවේ. බුද්ධ ශාසනයේ බබලන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාවන් අහන්න ලැබෙනකොට. විවෘත වුණාම අපි අද මේ බුද්ධ දේශනාවක් ඉගෙන ගන්න යන්නේ. මේ උතුම් බුද්ධ දේශනාව මජ්ඣිම නිකායේ ඇතුළත් වෙලා තියෙන්නේ. මේ දේශනාවේ නම වත්ථූපම සූත්‍රය. වස්ත්‍රයක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ දා භික්ෂු සංඝයා රැස් වූ පිරිස අමතාව දාලා මේ ධර්මය දේශනා කිරීමට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, වස්ත්‍රයක් තියෙනවා. මේ වස්ත්‍රය කිලුටු වෙලා, මේ වස්ත්‍රය දූවිලි ගෑවිලා, කුණු ගෑවිලා ජරා වෙච්ච වස්ත්‍රයක්. මේ කිලුටු වෙච්ච වස්ත්‍රය රෙදිවලට සායම් පොවන මිනිසෙකුට දෙනවා. රෙදිවලට සායම් පොවන මිනිසෙකුට දුන්නේ පිරිසිදු වස්ත්‍රයක්ද කිලුටු එකක්ද? කිලුටු වස්ත්‍රය. මේ කිලුටු වස්ත්‍රය අරගෙන ඒ සායම් පොවන්න හදන මිනිසයා සායන් වල නිල් පාට වේවා, රතු පාට වේවා, ඒ සායන් වල මේ වස්ත්‍රේ පෙඟෙන දානවා. දැම්මට මේ වස්ත්‍රයට සායම් හරියට උරන්නේ නැහැ. මොකද හේතුව? ඒ වස්ත්‍රය කිලුටුයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වස්ත්‍රය කිලුටු වුණාම ඒ වස්ත්‍රයේ යම්කිසි පැහැයක් තියෙනවද? ඒ පැහැ නියම පැහැයෙන් යුක්ත නැහැ. ඒ වස්ත්‍රය කිසිම අලංකාරයක් නැහැ. ඒ වස්ත්‍රයේ කිසිම පිරිසිදු බවක් නැහැ. මහණෙනි, අන්න ඒ වගේ තමයි. වස්ත්‍රය කිලුටු වුණාම යම් ආකාරයකද මිනිස්යාගේ සිතත් ඒ වගේ කිලුටු වෙනවා. මහණෙනි, වස්ත්‍රයක් කිලුටු වෙන්නේ නැහැ, මිනිස්යාගේ සිතත් කිලුටු වෙනවා. මහණෙනි, ඒ වස්ත්‍රය අපිරිසිදු වීම හේතුවෙන්, කුණු ගෑවිලා තිබීම හේතුවෙන්, ජරාව ගෑවිලා තිබීම හේතුවෙන් ඒ වස්ත්‍රය දීප්තිමත් තුනේ නැහැ. ඒ වගේ සිතත් කිලුටු වීම හේතුවෙන්, අපිරිසිදු වීම හේතුවෙන් ඒ අපිරිසිදු සිත, දීප්තිමත් නැති සිත, කිලුටු සිත සහිත පුද්ගලයා කැමති වෙන්න ඕනේ දුගති විතරයි. එහෙනම් අපි මැරෙන මැරෙන දුගති යනවා නම් මොකද හේතුව? කිලුටු සිතින් යුතු වීම. අන්න දුගති. ඇයි කිලුටු සිතින් යුක්ත? සිත පිරිසිදු කරන්නා වූ ධර්මය නොදැනීම. මේ නිසා අපේ අතීත අම්මලා, තාත්තලා, මුත්තලා කොයිතරම් පිරිසක් අතීතයේ දුගති යන්නේ නැද්ද? දුගති ගිහින් තියෙන්නේ මක් නිසාද? සිත පිරිසිදු කරන්නා වූ ධර්මයක් නොලැබීම නිසා. සිත පිරිසිදු කරන්නා වූ ධර්මයකින් සිත පිරිසිදු නොකර ගැනීම නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අපිරිසිදු සිතක් තිබුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දුගතියන් හේතු වෙන දේවල්. සිත අපිරිසිදු වීම එකක්. ඒකට කියනවා චිත්ත විපත්ති. දුස්සීල වීම තව එකක්. ඒකට කියනවා සීල විපත්ති. මිත්‍යා දෘෂ්ටි ගත්තොත් තව විපතක්. ඒකට කියනවා දිට්ටි විපත්ති. ජීවත්වන ක්‍රමය අධාර්මික නම් තව විපතක්. ඒකට කියනවා ආජීව විපත්ති. මේ විපත්තියකට පත්වෙච්ච ජීවිත තමයි මරණින් මත්තේ දුගතිය යන්නේ. එහෙනම් අපි බලමු බුදුරජාණන් වහන්සේ මොනතරම් කරුණාවෙන්, අනුකම්පාවෙන්, දයාවෙන්, ආදරයෙන් තමයි මිනිස්යන්ට මේ ධර්මයේ දේශනා කරන්නේ අවබෝධ කර ගැනීම පිණිස. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දැන් ඔය පොඩ්ඩ මතක තියාගන්න ඕනේ. කිලුටි වෙච්ච වස්ත්‍රේ පඬු සායම් පෙව්වට ඒකට හරියට සායම් වදින්නේ නැහැ වගේ තමයි කිලුටි වෙච්ච හිත. ඒ කිලුටි වෙච්ච හිතින් යුතු පුද්ගලයාට ධර්මයේ ඇතුළුවන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයා මරණින් මත්තේ කැමති වියුත්තේ දුගතියයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි හොඳ පිරිසිදු වස්ත්‍රයක් තියෙනවා. ඒ පිරිසිදු හොඳට පිරිසිදු අලුත් වස්ත්‍රය සායම්පෝණ මිනිසෙකුට දෙනවා. ඒ මිනිසයා මේ වස්ත්‍රය අරගෙන ගිහින් ඒ මිනිසයාට වමනානම් ඒක නිල් පාටින් සායම් කරන්න. නිල් පාටින් සායම් කරනවා. ඒ මිනිසයාට වමනානම් ඒක රතු පාටින් සායම් කරන්න. රතු පාටින් සායම් කරනවා. ඒ මිනිසයාට වමනානම් ඒක කහ පාටින් සායම් කරන්න. කහ පාටින් සායම් කරනවා. ඒ සායම් කරාම මේ හොඳට ඒ සායම අර වස්ත්‍රයට උරා ගන්නවා. වදිනවා. එතකොට මේ වස්ත්‍රය ඒකට එකතු කරපු පාටින් වර්ණයෙන් බබලන්න ගන්නවා. අර පිරිසිදු වස්ත්‍රයට එකතු කරපු වර්ණය නිසා ඒ වස්ත්‍රය බබලන්න ගන්නවා. මොකද හේතුව? ඒ වස්ත්‍රය පිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි මේ හිත පිරිසිදු වස්ත්‍රයක් වගේ තියාගන්න ඕනේ. ආන් ඒ වගේ මහණෙනි හිත කිලුටු වෙලා නැත්තම්, සිත පිරිසිදු නම් සුගතිය කැමති වෙන්න ඕනේ. සිත පිරිසිදු නම් සුගතිය කැමති වෙන්න ඕනේ. එහෙමනම් මේ සිතක ඇති පිරිසිදු වීම අපිරිසිදු වීම මේ ජාතියකට අයිති එකක් නෙවෙයි, ආගමකට අයිති එකක් නෙවෙයි, කුලයකට අයිති එකක් නෙමෙයි, උඩරට පහතරට එකක් නෙවෙයි. මනුෂ්‍ය වර්ගයා තමාගේ යහපත කැමති නම් අන්න එයාට වමනා එකක්. තමන්ගේ සැපේ කැමති නම් එයාට වමනා එකක් චිත්ත පාරිශුද්ධිය. සිත කිලුටි වෙනවා බොහෝ දේවල් වලින්. බුදුරජාණන් වහන්සේ වදාළ, වස්ත්‍රයක් කිලුටි වෙනවා. දැන් සුදු වස්ත්‍රයක් ගත්තොත් මේක කිලුටි වෙන්න බොහෝ දේවල් නැද්ද? සුදු වස්ත්‍රයේ කිලුටි වෙන්න බොහෝ දේවල් තියෙනවා. මේ වගේ සිතක් කිලුටි වෙන්න බොහෝ දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සිත කිලුටි වෙන්න හේතු වෙන දේවල් පෙන්වා දෙනවා. සිත කිලුටි වෙන්න හේතු වෙන දේවල්. මහණෙනි මෙන්න මේවයින් තමයි සිත කිලුටි වෙන්න කියනවා. අවිජ්ජා විසම ලෝභය සිතට කිලුටක්. අවිජ්ජා විසම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ දේවල් දැකලා ඒවාට ආසා කරමින් ඒවා තමන් සතු වේවා කියලා හිතේ ඇතිවෙන හැඟීමෙන් සිත කිලුටි වෙන්න පටන් ගන්නවා. අනුන්ගේ දේවල් වලට ආසා කරලා ඒවා තමන් සතු වේවා කියන හැඟීම ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? සිත කිලුටි වෙන්න පටන් ගන්නවා. මොකද හේතුව? ඒ තුලින් යාට ඇති වෙනවා අධික ආසාවක්. අධික ආසාවක් ඇති වෙනවා. ඒ අධික ආසාව නිසා එයාගේ හිතට ඇති වෙනවා කිලුටු සිටිවිලි. මෙයා විනාශ වෙනවා නම් හොඳයි, මේ කෙනා නැති වෙනවා නම් හොඳයි, මේ කෙනාට ඉන්න හිටින්න තැන් නැති වෙනවා නම් හොඳයි, මේ කෙනාට තියෙනවා නම් යම් වස්තුවක්, ඒ වස්තුව මට අයිති වෙනවා නම් හොඳයි, මේ කෙනාට තියෙනවා නම් යම් කීර්තියක්, ඒ කීර්තිය විනාශ වෙනවා නම් හොඳයි, මේ කෙනාගේ කීර්තිය මට ලැබෙනවා නම් හොඳයි, මේ අනුන් සතු දේවල් තමා ලබා ගන්නව නම් හොඳයි කියන අදහස ආපු ගමන් එතන තියෙනවා අවිජ්ජා විසම ලෝභය. ඒ අවිජ්ජා විසම ලෝභය ආවට පස්සේ මොකද වෙන්නේ? අන්න එක එක නිନ୍ଦා කරනවා, අපහාස කරනවා, ගරහනවා, ගුරුකම් කරනවා, කොටවනවා, පිස්සම් ගහනවා, කැලෑපත්‍ර ගහනවා, නිନ୍ଦා අපහාස කරනවා, මේ ඔක්කෝම කරන අතරේ තවත් උපක්‍රම කරනවා එයා සතු දේවල් උදුර ගන්න. අන්න අනුන් සතු දේට ආසා කිරීම අවිජ්ජා විෂම ලෝභය. මේක හරි දරුණු එකක්. ඒක ඇතුණාට පස්සේ මිනිස්සයා කිලුට වෙනවා, නිරින් නවතින්නේ. නිරින් නවතින්නේ. නවතින්න වෙන දෙයක් නැහැ. ඇයි ඊට පස්සේ පින්පව් හොඳ නරක කුසල් ලකුසල් සෙවිල්ල බැලිල්ලක් මොකෝවත් නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි අභිජ්ජා විසම ලෝභය සිතට කිලුටක්. ජේතවනාරාමේ තිබෙන කාලේ අන්‍යාගමික කට්ටිය කල්පනා කළා ජේතවනාරාමයට සෙනග ඇදිලා යන්නේ මේ භූමියේ ඇති වාසනාවක්. දැන් දන්නේ නැහැ මේ ධර්මයේ සෙනග ඇදෙනවා කියලා. ඊට පස්සේ හිතුවේ මොකද්ද? භූමියේ ඇති වාසනාවක් කියලා හිතුවා නිගණ්ඨනාත පුත්‍රගේ පිරිස. හිතල මොකද කළේ? රාජසේවකයන්ට අල්ලස් දුන්නා. අල්ලස් දීලා කොසල් රජුරුවන්ගෙන් අවසර අරගෙන ජේතවනාරාමේ භූමියට අයිති කොටසක ආණ්ඩුවෙන් බලෙන් හැදුවා කුටි කීපයක්. හදලා මේ නිගණ්ඨය කියලා පදිංචි වුණා. බුදුරජාණන් වහන්සේට මේක සැලුණා. උන්වහන්සේ දැක්ක මේක බොහෝ දිනකට පවුරැස් වෙන්න හේතුවක් වෙනයි. දැන් ඒකට පක්ෂ පිරිසක් ඇති වුණාම ගැටීමක් ඇති වෙනවනේ. දැන් නිගණ්ඨනාත පුත්‍රගේ පිරිස හිටියේ මොකද්ද? මේ ජේතවනාරාමයට මේ සෙනග ඇදෙන්නේ මේ භූමියේ තියෙන වාසනාවක්. භූමියේ මේක තියෙන්නේ කියලා. පදවතක ඇති වෙච්ච ගුණධර්මයක් කියලා දැක්කේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරුවත් මුගලන් රහතන් වහන්සේලා අමතලා කිව්වා සාරිපුත්ත මොග්ගල්ලාන මේ ලෝභ සහගත සිටින් මේ මිනිසු කරගන්න පව්. මේක බොහෝ කෙනෙකුට අහිත පිණිස පවතිනවා. ඉක්මනින් ගිහිල්ලා කොසල් රජුරවන්ට දැනුම් දීලා මේක අයින් කරන්න කිව්වා. සරුවත් මුගලන් රහතන් වහන්සේලා වැඩි මාලිගාවට රජුරු මෝණ දෙන්නේ ලැජ්ජ මග අරිනවා. එතකොට ආපහු වැඩිය වැඩල බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රජුරංග මුණ ගැහෙන විදියක් ඇත්තෙම නෑ කිව්වා. මුණ දෙන්නෙම නෑ කිව්වා. අන්තිමට බුදුරජාණන් වහන්සේට වඩින්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩිය කොසල් රජුරංගේ මාලිගාවට ගිහින් කිව්වා රජතුමනි මේ මං ඔබතුමාව මුණ ගැහෙන්න ආවේ අනේ ස්වාමීනි මට වැඩ වැඩි කම නිසා මට මේ කිසි කෙනෙක් මුණ ගැහෙන්න විදියක් නැහැ බොරුවක් කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමනි මේ ජේතවනාරාම භූමියේ නිගණ්ඨනාත පුත්‍රගේ පන්සලක් අටවගෙන තියෙනවා. බොහෝ දිනකට මේක අහිත පිනිස දුක් පිනිස පවතිනවා. මේක අයින් කරවන්න කියලා. රජතුමා එවෙලෙම රජුරුවන්ගේ ගාන ඒක සම්පූර්ණයෙන් හදලා රාජකාරාමයේ කියලා පූජ කළා බුදුරජාණන් වහන්සේට. මේ කාලෙත් බලන්න එතකොට මේ අවිද්‍යා විසම ලෝභේ මනසේ හටගන්නකොට මේක දන්නේ නැති එක්කිනා ඒ ඔස්සේ යනවා. මොකද මේ සිත කිලුටු වෙද්දී මේක දන්නේ නැති වෙන්න හේතුව මොකද? සිත කිලුටු කරන දේවල් ගැන තමන් දන්නේ නැත්තේ. අයෝනිසු මනසිකාරය. මොකද හැමතිස්සෙම පින්වතුනි අපි ඉපදුනේ අවිද්‍යාව තුල, විද්‍යාව පහළ වෙලා නෙමෙයි. අපි ලෝකේ කොහේ හරි උපතක් කරා යනවා නම් යන්න තියෙන්නේ විද්‍යාව පහළ වෙලා නෙමෙයි, අවිද්‍යාව තුල. අවිද්‍යාව තුල අපි ඉපදුනේ. ඇසකනනාසේ දිවකය මනස කියන හයට වසඟ වෙච්ච ජීවිතයකින් අපි මේ ජීවිතේ උපතක් කරා යන්නේ. ඉතින් එහෙම යන ජීවිතේ සම්පූර්ණයෙන්ම පදනම තියෙන්නේ මොකද්ද? අයෝනිසෝ මානසිකාර්යය. යයනුසු මනසිකාරයේ තියෙන කෙනෙකුට විසම ලෝභයක් හටගත්තු ගමන් ඊට පස්සේ ඒක තමයි යාගේ ඔළුවේ වැඩ කරන්නේ. විනාශයේ පිණිස හේතු වෙනවා, දුගතිය යනවා. විසම ලෝභය දුරු කරන්නේ කොහොමද අපි? විසම ලෝභය දුරු කරන්නේ අනිත්‍ය නෝණෙන් වැඩීමෙන්. අනිත්‍ය මේ ලෝකේ සියලු දේවල් අනිත්‍යයි කියලා නෝණින් කල්පනා කරන කෙනෙකුට අනුංගී දෙයක් කෙරෙහි ආසාවක් හටගන්නේ. අනුන්ගේ දැනුම කෙරෙහි ඔව් ඒ යා විනාශ කළා මට ඒක ගන්න ඕනේ කියලා හිතන්නේ. අනුන්ගේ දෙයක් කෙරෙහි ආසාවක් හටගන්නේ. අනුන්ගේ කීර්තියක් කෙරෙහි ආසාවක් හටගන්නේ. අනුන්ගේ ඉඩකඩම් දීපල කෙරෙහි ආසාවක් හටගන්නේ. ඒ හට නොගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එයාට අවබෝධයක් ඇතිවෙන්න ඕනේ සෑම දෙයක්ම අනිත්‍යයි, විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි, නැසී යන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධයක් තිබුණා නම් කිසි දවසක මේ අභිජ්ජා විසම ලෝභය අනුන්ගේ දෙයට ආසා කිරීම ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ය අතීතය කල්පනා කරලා බලනවා. දැන් බලන්න කල්පනා කරලා පිනින් හටගත්තු දේ විතරයි තාම සිතුරු වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් ජයශ්‍රීමා බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේට සිවන සලසන්නම පළවිච්ච එක. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී උන්වහන්සේට සිවන සලසාලීමටමයි පොළොවෙන් ඒක පළවුණේ. බුදුරජාණන් වහන්සේගේ පුණ්‍ය මහිමයට පළවිච්ච වෘක්ෂය. ඕනම කෙනෙකුට බලන්න පුළුවන් ශ්‍රීමා බෝධින් වහන්සේ අනුරාධපුරයට ගිහින් බලන්න බැරිද? ඒ අතර කාලය තුල මොනතරම් රාජධානී ඇති වුණාද? මොනතරම් රාජමාලිගාවල් රජවරු වැටකවුළු දාගෙන කළු ගලෙන් කරපුවා කඩාගෙන වැටුන්නේ නැද්ද? ඒ රාජධානී මේ ඇලවල් හදලා ඒ ඇලවල් වලට කිඹුලු දාගෙන ආරක්ෂා කරගෙන මා විශාල ප්‍රාකාර බැඳගෙන අට්ටාල ගහගෙන හදපු රාජමාලිගාවල් වල දැන් නටබුන්වත් හරියට හොයාගන්න තියනවාද? නමුත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිණිස පිනට පහළ වූ බෝරුක තවම තියෙනවා. ඔන්න වෙනස දැක්කනේ. නමුත් අර රජවරු තම තමන්ගේ රාජධානී උදෙසා මොනතරම් පව් රැස් කරගත්තද? සුළු කාලයකට, මේ පොඩි කාලයකට මොනතරම් පව් රැස් කරගන්නවද? ඒ පව් වලට පදනම අභිජ්ජා විසම ලෝභය. අනිත්‍ය නෝනේ මෙනෙහි කරනවා නම් එහෙම කල්පනා කරලා කෙනෙකුට ආශාවක් හටගත්තොත් ඒ ආශාව සැනකින්ම නැතිවෙමින් ගිහින් ඒකෙන් බැහැර වෙනවා, සිත පිරිසිදු වෙනවා. අන්න අවිජ්ජා විසම ලෝභය අපිට නැති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ව්‍යාපාදය සිත කිලුටු වෙන ඊළඟ කරුණ. ව්‍යාපාදය කියන්නේ තරහ. තරහ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ව්‍යාපාදේ සිත කිලුටු වෙන කරුණක්. ඒ ව්‍යාපාදයෙන් යුතු සිතින් මැරුණොත් දුගතිය උපදිනවා. දුගතිය උපදින බුදුරජාණන් වහන්සේ මේ ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම පිණිස, ඔය අවිද්‍යාව ප්‍රහාණය කිරීම පිණිස වගේම ව්‍යාපාදේ ප්‍රහාණය කිරීම පිණිස නිරන්තරයෙන්ම උන්වහන්සේ ධර්ම දේශනා කළා. උන්වහන්සේ එක තැනක කකචූපම කියලා සූත්‍ර දේශනාවක දේශනා කරනවා යම්කිසි කෙනෙක් හොරු අල්ලන් ගිහිල්ලා යම්කිසි කෙනෙක්ව හොරු මියාගේ දෙපා පළල් කරලා කියතිකින් කැපුවොත් එයාව පණ පිටින් ඉන්නේ නැද්ද? ඒ කියතිකින් කපද්දි සිත දූෂ්‍ය කරගන්න නැත්තම් තරහසිතකින් තරහසිත කැටි කරගන්න නැත්තම් ආන්ගේ තරහසිතක් ඇති කර නොගන්න එක්කෙනා තමයි කියනවා මේ ධර්මය අල්ලන්න පුළුවන් එක්කෙනා. මොකද හේතුව ඒක මනසේ තියෙන විශේෂ කුසලතාවයක්. ව්‍යාපාදේ දුරු කිරීම, ව්‍යාපාදේ ඇති කර නොගැනීම, ව්‍යාපාදයකින් තොරව සිටීම විශේෂ කුසලතාවයක්. මෙන්න මේ කුසලතාවය අපට නැත්තම් ව්‍යාපාදයෙන් අපේ සිත කිලුටු වී යනවා. තරහෙන් අපේ සිත කිලුටු වෙනවා. තරහ ඇති වෙච්ච වෙලාවට මිනිස්යාගේ කටින් බොරු කියවෙන්නේ නැද්ද? ඇයි නොදැක්ක දේ දැක්කා කියනවා, නොඇසු දේ ඇසුවා කියනවා. ලෝභයේ වගේම කේලම් කියවෙන්නේ තරහ ඇති වුණාම. තරහ ඇති වුණාම තරහ සිටින් කේලම් කියනවා. මෙතනින් අහගෙන ගිහිල්ලා ඊළඟ තැන කියනවා ඒක. ඊළඟ තැනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා. ඊළඟ තැනින් ඇවිල්ලා අහගෙන කියනවා. ඒ කියන දේ කේලම. ඒ වගේම තරහසිතින් යුක්තව ඉන්න මිනිස්යාට දරුණු වචන කියවෙන්නේ නැද්ද? කටින් පිට වෙන්නේ නැද්ද? කියනවා. හිස් වචන, අර්ථ ශූන්‍ය දේවල් කියනවා. ප්‍රාණඝාතය කරනවා, සුරකම් කරනවා, වැරදිකාම සේවනයේ යෙදෙනවා. තරහ නිසා බොණ්ඩ පුරුදු කරනවා. මේව කරනවා එක එකව. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ තරහ ව්‍යාපාදය කිලුට ආංගේ කිලුට තිබුණොත් හිතක එයා දුගතියට යන්න ඒක හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ඒ අකුසල් හටගත්තාම ඒක අවබෝධ කරගන්න ඕනේ අපි. දැන් අපි ගත්තොත් තරහ සිතක් හටගත්තාම ඒක අවබෝධයක් තියෙන්න ඕනේ. මේක තමන්ට හිතසුව පිණිස පවතින්නේ නෑ, මම මේක ප්‍රහාණය කළ යුතුයි කියලා. ඔබට මතකද බහලා තියෙනවද දවසක් ස්වාමීන් වහන්සේ නමක් ආරාමයක අත්තක් කපන්න ලෑස්ති වුණා. ඒ ගහේ ඉන්න දෙවි කෙනෙක්, මේ දෙවියන්ට, මේ දෙවියන් කැමති යාගේ විමානයට, ඒක දෙවියන්ගේ විමානය. දෙවිය පෙනී සිටලා කිව්වා, අනේ ස්වාමීනි මම මේ විමානයේ ඉන්නේ, මේ ගහේ අත්තු කපන්න එපා. ඒ ස්වාමීන් වහන්සේ මේ ඒ කවුරු කියන එක අහන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මොකද කළේ? ඒක ගණන් ගත්තේ නැතුව අත්ත කැපුවා. ඉතින් ඒ කපනකට මැදිහත් වෙච්ච නිසා මේ ඒ දෙවියන්ගේ දේව දරුවෙක් හිටියා. යාට කර්මානුරූප ලැබිච්ච දරුවේ. එයා අතකුත් වල වුණා. එතකොටම දෙවියන්ට ඇති වුණා තරහක්. තරහක් ඇති වෙලා හිතුණා, මේ භික්ෂුව මට මරන්න නැත්නම්. ඊට පස්සේ දෙවියා කල්පනා කළා, නෑ තරහ නරක දෙයක්, තරහ අකුසලයක්, මං ඒක කරන්න හොඳ නෑ කියලා. අන්න හිත හරිගස්සගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, භාග්‍යතුන් වහන්සේ මට මේ භික්ෂුව මරන්න හිතුණා, මම මේ තරහ සිත දුරු කරගෙන මං භාග්‍යතුන් වහන්සේ ළඟට මේ ආවේ කිව්වා. බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රශංසා කළා දෙවියට. බොහෝම ප්‍රශංසා කළා කිව්වා, බොහෝම හොඳයි කිව්වා ඒ ඉවසීම, තරහ නොගෙන සිටීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙව්වා, කිසිම භික්ෂුවක් ගස්වැල් සිඳින්න යන්න එපා. බලන්න මේ තරහ සිත දුරු කරගන්න නම් මිනිස්යන්ට වගේම දෙවිවරුන්ට පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සිත කෙලුටු වෙන ඊළඟ එක උපනාහ බද්ධ වෛරය. බද්ධ වෛරය කියන්නේ මොකද්ද? තරහ ඇති වෙලා මේ තරහෙන් කරන වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද්ද වෛරයේ ස්වභාවය? මොකද්ද වෛරයේ ස්වභාවය? තමයි විෂ මුල් ඇති මිහිරි අග ඇති එකක්. විෂ මුල් කියන්නේ නපුරු සිටිවිලි වලින් පෝෂණය වෙනවා, පරිගැනීමෙන් සතුට වෙනවා. ඒක තමයි වෛරයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බද්ධ වෛරය අකුසලයක්. මේ බද්ධ වෛරය තිබුණාම එක જાතියකින් ඒක ඉවර වෙන්නේ නැහැ. පස්සෙන් පන්න යනවා. පන්න යනවා බද්ධ වෛරේ. බද්ධ වෛරේ පන්න ගිහිල්ලා. ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක කාන්තාවක් හිටියා. ඒ කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. දරුවා ලැබුණා. අනේ මේ ළමයා අමනුෂ්‍යෙක් කියලා කෑවා යක්ෂණියා. ඊට පස්සේ ඒ කාන්තාවට දෙවෙනි දරුවා ලැබෙන්න හිටියා. දැන් දෙවෙනි දරුවා ලැබුණා. ලැබිලා වැවට ගිහින් නනා හිටියා මේ ළමයා තියාගෙන. ඉන්නකොට මේ කාන්තාවට දැන් හිතට වැටෙහෙන්න ගත්ත අර යක්ෂණී ඈත එනවා මේ ළමයා කන්න. කාන්තාව එකපාරට ළමයා වඩා ගත්ත. එක පිම්මේ දිව්වා ජේතවනාරාමයට. ජේතවනාරාමයේ ගේට්ටුවෙන් ඇතුළු වුණා විතරයි යක්ෂණී ගේට්ටුව ගාව නැවතුණා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාන්තාව හති දාගෙන දුවගෙන ගිහිල්ලා මේ ළමයා එකපාරට තිබ්බා. තියල කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මම මේ ළමයා පූජා කරනවා කිව්වා. මගේ ළමයා ඔබ වහන්සේට පූජා කරනවා, මේ යක්ෂණියක් කෙනා කිව්වා. මේ කලින් ළමයා යක්ෂණී කෑවා. ආයි මේ දරුවත් මේ යක්ෂණී කන්න හදන. බුදුරජාණන් වහන්සේ යක්ෂණීව ගෙන්නුවා ජේතවනාරාමයට. පාඩි කෙරුවා. හේතුව මොකද්ද? බොහෝ කාලයකට කලින්, ආත්මාව ගණනාවකට කලින් මේ කාන්තාව දෙන්න එක ස්වාමියාගේ බිරිඳලා දෙන්නේ. එකම ස්වාමියාගේ බිරිඳලා දෙන්නේ. එක කාන්තාවකට දරුවෝ නෑ. ඒ නිසා ඒ කාන්තාවම උනන්දු කරවලා ඒ පවුලේ પરම්පරාව ගෙනියන්න ඕනේ කියලා වෙන කෙනෙක්ව වන්දලා දුන්නා. එයාට දරුවෝ ලැබෙන්න ගත්තා. දරුවෝ ලැබෙන්න ගත්තාම ඒ දරුවෝ ලැබෙන්න යනකොට අනිත් කාන්තාවට ඊර්ෂ්‍යා ඇති වුණා. එයාමයි බන්දලා දුන්නේ. ඊර්ෂ්‍යා ඇති වුණා. ඊර්ෂ්‍යා ඇති වුණා. දැන් ඉතින් දීපල බෙදෙනවා. මේකිට දරුවෝ ඉන්න මට නෑ. ඊට පස්සේ මොකද කළේ? දරු හැලෙන්න බෙහෙත් දුන්නා. පළවෙනි පාර දුන්නා ඒක අහු වුණා. දෙවෙනි පාර දුන්නා ඒක අහු වුණා. තුන්වෙනි පාර හංගන් හිටියා කිව්වේ නෑ. දරු ගැබ ලොකු වෙනකට තේරුණා බෙහෙත් දුන්නා. ඒ පාර මොකද වුනේ ළමයි අම්මයි දෙන්නම මරණයට පත් වෙනකොට අන්න ඇති කරගත්ත වෛරය බද්ධ වෛරයක් හැටියට කොහොමද ඇති කරගත්තේ මම ಜಾති ಜಾති පලි ගන්නවා මම ಜಾති ಜಾති තී මගේ දරුව විනාශ කරා වගේ මම තිගේ දරුව විනාශ කරනවා බද්ධ වෛරය බුදුරජාණන් වහන්සේ වදාළා නහි තේරේන වේරාණී සම්මන්තීද කුදාචනං වෛරේ කවදාවත් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ අවීරේනච සම්මන්ති වෛරේ සංසිඳෙන්නේ අවෛරයෙන්මයි වෛර නොකිරීමෙන්මයි ඒස ධම්මෝ සනන්තන මේක සනාතන ධර්මතාවයක් ආත්මව ගානක් මෙයා මේ කිකිලියක් වෙලා ඉන්නකොට එක කාන්තාවක් කිකිලි පිටා වෙනවා අනිත් කාන්තාවේ උපදිනවා බැලලි වෙලා ධාතු ධාතු සංසන්දනය කියන එක බහලා තියෙනවා මේ ලෝකේ ධාතු ස්වභාවයක් තියෙනවා කියලා ආන්ගි ධාතු ස්වභාවයෙන් ඒක වෙන්නේ වෛර කරන එක්කිනාට පලිගන්න අනිත් එක්කිනා මූණ ගැහෙනවා ලෝකේ තියෙන ධාතු ස්වභාවයක් සමහරට ගානට ගිහිල්ලා උපදිනවා ළඟ අහල පහලට එකතු වෙනවා දරුව වෙලා උපදිනවා ගෝලිය වෙලා එනවා ධාතු ස්වභාවය ධාතු ස්වභාවය. මේ වෛර කරන්න තමයි මේ වෛර කරන එක්කෙනාට පලිගන්න එක සම්බන්ධ වෙනවා. දිගින් දිගටම යනවා. ඉතින් ඒක අනිත් එක්කෙනා පෙරලා වෛර කළොත්. මේ නිසා බද්ධ වෛරය හරි භයානකයි. භයානක එකක් බද්ධ වෛරය. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා බද්ධ වෛරයේ සිත පිරිසිදු කරන එකක්ද සිත කිලුටු වෙන එකක්ද? සිත කිලුටු කරන එකක්. බද්ධ වෛරයේ සිත කිලුටු කරන එකක්. තමන්ගේ ගුණධර්ම විනාශ වෙලා යන එක. ගුණධර්ම නැත්තර නැති වෙන එක. දැන් බලන්න දේවදත්තගේ බද්ධ වෛරය. ගානට බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළා. සම්බුද්ධත්වය පිණිස උපදින එකට මේ පාරමී මොකවන්නේ නැති දේවදත්තත් ගානට ඉතනට ආවනේ. බලන්න එතකොට පේනවා ඒක ධාතු ස්වභාවයක්. ධාතු ස්වභාවයක් කියලා කියන්නේ ලෝකේ තියෙන ස්වාභාවික නියාමයක්. ස්වාභාවික නියාමයක් ඒක කාටවත් හසුරවන්න බෑ වෙනස් කරන්න බෑ ආන් ඒකටම ගැළපෙනයි එතකොට එකතු වෙනවා බද්ධ වෛරයේ සිත කිලුටු කරන එකක් බද්ධ වෛරයේ සිත කිලුටු කරන එකක් නම් මොකද්ද අපි කරන්න ඕනේ බද්ධ වෛරය ඇති නොවීම පිණිස ඒකේ ආදීනව නෝනේ මෙනෙහි කරලා ඒ වෛරය නිසා ද්වේෂය නිසා මේ ලෝක සත්‍යයට අහිමි වී යන දේවල් දුක කනගාටුව තමයි උරුම කරගන්නේ ශෝක වේදනා උරුම කරගන්නේ ඉතින් මේ නිසා ඒක නුවණින් කල්පනා කරලා බද්ධ වෛරය දුරු කරන්න ඕනේ ඒ නිසා බද්ධ වෛරය සිතට කිලුටක් කියලා අඳුනාගෙන කවදාවත් ඔබ ඔබේ හිතට බද්ධ වෛරය ඇති කරගන්න එපා බද්ධ වෛරය ඇති කරගන්න දෙන්නත් එපා වෙන කෙනෙක්ව බද්ධ වෛරයක් ඇතිවීම පිණිස පොළඹවන්නත් එපා ආන් ඒකයි බද්ධ වෛරයේ සිත කිලුටු කරන එක දුරු කරගන්න ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මකු බව මක්ඛ කියන්නේ අනුන්ගේ ගුණ මකලා දාන එක බද්ධ වෛරයත් එක්ක එන එකක් ඒක අනුන්ගේ ගුණ මකලා දානවා විනාශ කරනවා ඒ ගුණ ලෝකයට දැනගන්න තියන්නේ ගුණමකෝ ගුණේ මකල දානවා ඒක සිතට කිලුටක් මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ගුණ අනුන්ගේ ගුණ ටික නැති කරලා කතා කරනවා තව කෙනෙක් සීලවන්ත නම් ඒ සීලේ හිලා දකින්න කතන්දර හදනවා ගුණමකෝ සීලේ හිලා දකින්න කතන්දර ගොතලා එයා දුස්සීල කෙනෙක් කියලා මතකොල්ල දානවා එතකොට එයාගේ තිබිච්ච සැබෑම සීලේ දකින්නේ නැහැ එතකොට දකින්නේ මොකද්ද එයාගේ සිල්වත්කම මකල හදපුදී ඒකට කියනවා ගුණමකු කියලා සිතේ උපක්ලේශ ගුණමකුකම සිතේ උපක්ලේශයක් අනුන්ගේ තිබෙනවා නම් කරුණාව මෛත්‍රියක් ඒක මකල දාලා හදනවා එයා දරුණු කෙනෙක් නපුරු කෙනෙක් කියලා කතන්දරයක් හදනවා ආ ගුණමකු ලෝකෙට යහපත පිණිස කවුරු හරි සලසනවා නම් කටයුතු කතන්දරයක් හදනවා මියා ලෝකෙට අයහපත පිණිස පිළිපන් කෙනෙක් කියලා ගුණමකු සද්ධර්මයේ කියාගෙන යනවන් කෙනෙක් කතන්දරයක් හදනවා මියා ධර්මයේ විකෘති කරන කෙනෙක් කියලා මෙයා ශාසනය නැති කරන කෙනෙක් කියලා කතන්දරය හදන. ඒ මොනවද? ගුණමකු. ආන්න සිතක් කිලුටි වෙලා යනවා. ගිහි වේවා පැවිදි වේවා. යමෙක්ගේ ගුණමකුකම කෙදෙනවා නම් ඒ මොහොතක් මොහොතක් පාස යාට සිතෙන් කයෙන් වචනෙන් අකුසල් රැස් වෙනවා. ගුණමකු. මේ විදිහට අනුන්ගේ ගුණමැකීම තුල ඒ දේශයේ ඇති වෙලා ඊර්ෂ්‍යාව ඇති වෙලා ගුණමකන්න පටන් ගත්තොත් ඒකෙන් පළවෙනි හානිය සිද්ධ වෙන්නේ කාටද? ඒ ගුණමකුකම ඇති වෙච්ච සිතටයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ ගුණමකුකම උපක්ලේශයක්. සිතට කිලුටක්. තමන්ගේ ජීවිතේ විනාශ කරන එක. දුගතිය යන්න හේතු වෙන එක. දැන් අපි දන්නවා අර පොඩි පිරිකරකට පිරිකරකට ආස කළා කෝකාලික කියලා භික්ෂුවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ පිරිකර උන්වහන්සේලාට හම්බුච්ච පිරිකර ස්වාමීන් වහන්සේලාට බෙදලා දුන්නා. චාරිකාය වැඩි. කෝකාලිකගේ පන්සලේදී ඒක වුණේ. කෝකාලික හිතුවා කෝකාලිකට ඒක පිරිකර දීලා යයි කියලා. දුන්නේ නේ. ඊට පස්සේ කෝකාලික මොකද කළේ? හැමතැනම කියන්න ගත්තා සරිවිත් මොග්ගල්ලාන රහතන් වහන්සේලා රහතන් වහන්සේලා කියලාවත් දන්නේ. සරිවිත් මොග්ගල්ලාන දිනම ඔව් දුස්සීලයි පාප ධර්මයන්ගෙන් යුක්තයි ලාමක ඉච්ඡාවෙන් යුක්තයි කියලා අපහාස කරන්න ගත්තා. අර ගුණ ටික මක මක. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒකම කිව්වා. දැන් බලන්න එතකොට මිනිස්සෙකුගේ ගුණයක් දකින්න බැරි වුණාම ඒ පුද්ගලයා පිරිහෙන විදිහ හොයන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මේ සාරිපුත්ත මොග්ගල්ලාන දිනම පාප ඉච්ඡාවෙන් යුක්තයි පාපී අදහස්වල වසඟයට ගිහින් ඉන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදලා හා හා කෝකාලික එහෙම කියන්න එපා. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම එහෙම නෑ. සීලවන්තයි. කියද්දි කියද්දි අර පුද්ගලයා ඒ මතෙ හිටේ. ඒක තේරුම මොකද? ආයි කාගේවත් වචනයක් අහන්නේ නෑ. කාටවත් ඇහුම්කන් දෙන්නේ නෑ. අන්තිමේදී ඥාති කෙනෙක් හිටියා හිතවත් කෙනෙක් තුදු කියලා. බ්‍රහ්මරාජේ. දැන් මෙයාගේ ඇඟේ සම්පූර්ණ ඒ කර්ම විපාකේ ඇඟේ ඔක්කොම ගෙඩි දාලා සැරව පිරිලා දැන් මරණාසන්න වෙලා. තුදු කියන බ්‍රහ්මරාජා ඇවිල්ලා කිව්වා කෝකාලික හිත පහදවා ගන්න ඔබ හිතන જાතියේ දෙන්නේ නෙමෙයි සරියුත් මොගලන් රහතන් වහන්සේලා උන්වහන්සේලා සීලවන්තයි. කෝකාලික පිළිගත්තේ නැහැ. කෝකාලික ඇහුවා තමා කවුද? කිව්වා මම මේ බඹලොවේ ඉඳලා අපි ආවි කිව්වා. ඔබ වහන්සේ කෙරේ අනුකම්පාවෙන් කෝකාලික කියනවා බඹලෝ ගියා නම් ගියපාඩු ඉන්නේ පැහැට වෙලා මේ ආයෙ මොකටද? හිස් පුද්ගලයාට අවවාදයක් කරන්න කරුණාවෙන් කවුරු හරි ගියොත් ඒකත් ඒ හිස් පුද්ගලයා මාන්නිට ගන්නවා. ඒ පුද්ගලයාට ආඩම්බර වෙන්න කාරණාවක් ඒක. ඊට පස්සේ ඒ පුද්ගලයා මාන්නක්කාර කරුණු කියනවා. ඊට පස්සේ ගරහල තුදු කියන බ්‍රහ්මරාජයා නොපෙනී ගියා. අරයා මැරිලා ගිහින් පදුම කියන නිරේ උපන්න. ඔන්න දැක්කට කෑග ගහ ගිල්ල එයා කරගත්තු දේ එච්චරයි. ලොකු පිරිසකට අකුසල් රැස් කළා තමන් නිරේ ගියා. ගුණමකුකම අපේ හිත්වලට ආවොත් ඔබේ හිත්වලට ආවොත් ඔබ සිහියෙන් ඉඳලා අඳුන ගන්න ඕනේ මේ මගේ හිතේ ගුණමකුකමක් හටගත්තා. අනුන්ගේ ගුණ නැති කරලා කතා කිරීමක් මගේ කටින් පිට වෙන්න මම දෙන්නේ නෑ. අනුන්ගේ ගුණ විනාශ කොට කතා කිරීමක් මගේ කටින් මම පිට වෙන්න දෙන්නේ නෑ. ඒ කිනාගේ ගුණ සිහි කරන්නට ඕනේ. අන්න එහෙම සිහි කළොත් තමයි ගුණමකු නොවන්නේ. ගුණමකු නොවීම පිණිස ගුණ සිහි කරන්න ඕනේ. ගුණ සිහි කරනකොට ගුණමකු කෙනෙක් වෙන්නේ නෑ. ගුණමකුකම සිතක කිලුටක්. ඒ සිතේ ඇති වෙන්නේ කිලුට නැති කර ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ගුණ සිහි කරන්න ඕනේ. අනුන්ගේ ගුණ සිහි කරන්න ඕනේ. අනුන්ගේ ගුණ සිහි කිරීම කියන එක මේ ධර්ම මාර්ගයේ යද්දී පිහිටන ස්වාභාවික එකක්. ධර්ම මාර්ගයේ ගමන් කරද්දී පිහිටන ඒක අමුතුවෙන් ඇති කරගන්න එකක් නෙමෙයි. ස්වාභාවිකව පිහිටනවා. ධර්මයේ වැටෙන්න පටන් ගත්තු ගමන් අනුන්ගේ ගුණ තමන්ට යහපත පිණිස උදව් උපකාර කර අයගේ ගුණ සිටී ස්වාභාවිකව ඇති වෙනවා. ඒක අමුතු හිතේ ඉන්න දෙයක් නෑ. මොකද ඒව තමයි ධර්මයේ වැඩෙනවා කියන්නේ. ඒව තමයි ඇති වෙන්නේ. ආන්ගේ ලක්ෂණ පිහිටනවා. ඒ පිහිටන්නේ නෑ කියන්නේ ගුණමකුයි කියන්නේ. ගුණමක වුණාම එහෙම එකක් පිටන්නේ අන්නේ එතකොට ගුණමකකම අපේ හිතේ ඇති වුණොත් අපි ඒක අකුසලයක් කියලා දැනගෙන ඒක ප්‍රහාණය කරන්න ඕනේ ගුණවත්කම් සිහි කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟ අකුසලයක් තමයි එකට ඒක කිරීම පලාස එකට ඒක කිරීම ඔබ මෙහෙම කරා නම් මමත් උඹට මෙහෙම කරනවා මේ එකට ඒක කරන කෙනා ඊළඟ අකුසල් රැස් කරගන්නේ එක්කෙනා එකට ඒක කිරීම සිතක ඇති වුණොත් එකට ඒක කිරීම සිතක ඇති වුණොත් ඒක ප්‍රහාණය කරන්න ඉතාමත්ම අසීරු ගුණමකකම් වගේම ප්‍රහාණය කරන්න ඉතාමත්ම අසීරු අකුසලයක් එකට ඒක කරන්න ආපු ගමන් මෙයාගේ හිත දැඩි වෙනවා දැඩි වෙලා ඊට පස්සේ ඒ තුලින් හට ගන්නවා වෛරය ඒක ක්‍රෝධය ඒක ඊර්ෂ්‍යාව ඒක ගුණමකකම මේව ඇති වෙනවා මේ එකට ඒක කරන ගති ලක්ෂණය මිනිස්සෙකුගේ හිතේ ඇති වුණොත් ඔබ මට අරක කළා මම ඔබට මේක කරනවා ඔබ මට මේක කරනවා ඔබට මම මේක කරන්නම් කියලා කල්පනා කරන්න කරන්න ඒ මොකද යා කරන්නේ එකට ඒක කරන පුද්ගලයා කවදාවත් යහපත කර යන්නේ එකට ඒක කරන හිතවිලි ආවොත් අපි ප්‍රහාණය කරන්න මොකෙන්ද ඉවසීමෙන් එකට ඒක කරන්න හිතෙද්දි මොකක්ද යා කරන්න ඕනේ ඉවසන්න ඕනේ ඉවසීමට එකට ඒක කරන එක නැති වෙලා ඉවසන්න නම් මොකද්ද වෙන්න ඕනේ අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ අනුකම්පාවක් එකට ඒක නොකර ඉන්න හොඳ එකක් තියෙනවා උපේක්ෂා භාවනාව උපේක්ෂා භාවනාව තමයි කවුරු හරි තවන්ට වරදක් කළොත් තී මට කරපු එක යා ආරගෙන යයි මම ආයි පස්සෙන් ගිහිල්ලා ගහන්න ඕනේ නෑ යමක් කරා නම් ඒ කරපු දේ සිත හෝ කය හෝ වචනේ හෝ අනුසාරයෙන් මට යම් කිසි දෙයක් කළා නම් කෙනෙක් ඒ කරපු දේ එයා තෑග්ගවසින් අරගෙන යනවා එයාගේ දායාදයයි ඒ නිසා මට අමුතුවෙන් දෙයක් එයාට කරන්න ඕනේ නෑ මං අමුතු එකට එක කරන්න ඕනේ නෑ එයා මට කරපු දේ අරගෙන යනවා කියලා හිතුවාම අපි එකට එක කරන්නේ එකට එක කරන්න ඕනේ නෑ එතකොට මේ සත්‍ය කර්ම විපාක දායාද කරගෙන ඉන්නවා කියන අදහස අපිට තියෙනවා නම් තම තමන් යමක් කරනවාද සිත කය වචනේ මේවල යම් කිසි දෙයක් කරනවාද ඒ කරන දේ තමයි තමන් දායාද කරගෙන ඉන්නේ කියන අවබෝධය අපිට තියෙනවා නම් අපිට එකට එක කරලා වැඩක් නැහැ නින්දා කරන්න උට පෙරලා නින්දා කරලා වැඩක් නැහැ ගරහන පුද්ගලයාට පෙරලා ගරහ කළා වැඩක් නැහැ අපහාස කරන පුද්ගලයාට පෙරලා අපහාස කළා වැඩක් නැහැ මොකද හේතුව එයා කරගෙන ඉවරයි යාට නිර්දෝෂී පුද්ගලයෙකුට නින්දා අපහාස ගැරහීම් කරනවා නම් ඒක ඒ කරපු එක්කෙනා රැස් කරගෙන ඉවරයි ඊට පස්සේ ඒ පුද්ගලයාට ඒක තමයි දායාදය ඒ දායාදය අරන් යනවා එහෙම කල්පනා කරන කෙනෙකුට ඒකට ඒක කරන්න හිතෙනවද එයාට එකට එක කරන්න හිතෙන්නේ නැහැ. එයා කල්පනා කරන්නේ අනේ ඔය කරගන්න දේවල් බයිනෝ නම් බැනපුවා අපි අරන් යයි ඒගොල්ලෝ. නින්දා වාස කරනවා නම් කරපුවා ඒව අරන් යයි. ඉවරනේ වැඩේ. එකට එක කරන්න යන්නේ නැහැ. ආන්ගේ එකට එක නොකරන ආකාරයට හිතක් පැවැත්වීම තුළ හිත පිරිසිදු වෙනවා. එකට එක කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කරන්න වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. අයෝනිසෝ මනසිකාරයෙන් එකට එක කරන්න ගියොත් ඊට පස්සේ ඒක බද්ධ වෛරයට එන්න පුළුවන් මේ නිසා තමයි එකට ඒක නොකිරීම සමහර ලෝකෙට පේන්න පුළුවන් නිවට කමක් වගේ නේද ඉවසගෙන ඉන්නකොට ගරහනකොට අපහාස කරනකොට ලෝකෙට පේන්න පුළුවන් බයේ ඉන්නවා වගේ කණිමට වෙලා ඉන්නවා වගේ පේන්න පුළුවන් නෑ නෑ නෑ එයා ගුණධර්මයක් මත ඉන්න පුළුවන් ඕන තරම් ඒ නිසා මේ එකට එක නොකිරීම නින්දා කරන්න උට පෙරලා නින්දා නොකිරීම ගරහන්න උට පෙරලා නොගරහීම පහර දෙන්න උට පෙරලා පහර නොදීම කරන්න පුළුවන් නම් මිනිසියෙකුට මේ දුෂ්කර වූ දේ ජය ගන්නවා දුෂ්කර දේ ජය ගන්නවා මේ නිසා ලෝකෙ මොනවා කිව්වත් එතනදී සමන් ජය අරගෙන ඒක තමයි ජයග්‍රහණය ඒ නිසා මේ එකට එක කිරීම අකුසලයක් කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් මේක අකුසලයක් මේක මම මගේ සිතේ හටගන්න දෙන්නේ නැහැ කියලා ඒක ප්‍රහාණය කරන්න පුළුවන් නම් ආන්‍ය පිරිසිදු වස්ත්‍රයක් වගේ තමන්ගේ හිතේ ඇති වෙච්ච ඒ කිලුට බැහැර කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සිතට ඇති වෙන තව එකක් කිලුටක් තියෙනවා ඊර්ෂ්‍යාව ඊර්ෂ්‍යාව සිතට ඇති වෙන කිලුට දැන් මෙයා පුළුවන් ද පින්වත්නි ශික්ෂාපද සමාදන් වෙලා සීල්පද වලින් ප්‍රහාණය කරන්න බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීල්පද වලින් ප්‍රහාණය කරන්න පුළුවන් කයින් වෙන අකුසල් වචනෙන් වෙන අකුසල් නම් සිටිනේ මේවා එකපාරට හටගන්නේ දැන් මේ කියන දේ ලොකම හටගන්නේ සිටේ මේව ප්‍රඥාවෙන් දැක දැක පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ එතකොට මේ ඊර්ෂ්‍යාව ඉස්සා ඊර්ෂ්‍යාව ඇති වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙන්න මොකද වෙන්නේ අනුන්ට යම් කිසි කීර්තියක් එනවා නම් ඒකට කැමති නෑ තව කෙනෙකු හොඳ වාහනයක යනවා නම් ඒකට කැමති නෑ ලස්සනට ඇඳලා ඉන්නවා නම් ඒකට කැමති නෑ ලස්සන කටහඬක් තියෙනවා නම් ඒකට කැමති නෑ දක්ෂතාවයක් තියෙනවා නම් ඒකට කැමති නෑ ඊළඟට තා යම්කිසි ඉඩකඩම් දීපල ලැබෙනවා නම් ඒකට කැමති නෑ විභාගයක් පාස් කරනවා නම් ඒකට කැමති නෑ මේ අකමැත්ත තියෙන මොකෙන්ද ඊර්ෂ්‍යාවෙන් ඊර්ෂ්‍යාවෙන් ඔබ දන්නේ නැති මේ ලෝකේ ඊර්ෂ්‍යා වැඩිපුර තියනවා කියන්නේ මොන જાතිය තුලද සිංහලයා තුල ඊර්ෂ්‍යාව ඒක හරිය පැහැදිලි ඒ සිංහලයා තුල ඒක තියෙන බව ඊර්ෂ්‍යාව කියන එක මේ හරිය නරක හරි භයානක අකුසලයක් ඒ ඊර්ෂ්‍යා තිබුණට පස්සේ ව්‍යාට පහළ වෙන සිටිවිලි ඒ අනුකම්පාව කරුණා මෛත්‍රිය මොකවත් ඇති වෙන්නේ නැහැ මධ්‍යස්ථව බලන්න පුළුවන් කම කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ ඊර්ෂ්‍යාව ඇති වෙච්ච ගමන් බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණාද ඒ ඊර්ෂ්‍යාව ඇති වෙච්ච කෙනාගේ විනාශෙමයි විනාශෙමයි බලාපොරොත්තු වෙන්නේ මේ නිසා ඊර්ෂ්‍යාව හිත කැති කරගන්න එපා ඊර්ෂ්‍යාව ඇති වෙන්න දෙන්නත් එපා හිතේ. සමහරුට ඇති වෙනා මෙහෙම. සමහරුන්ට ඇති වෙනවා ඔව් බිරිඳ සමාජය තුල කැපී පෙනුනා ස්වාමියා බිරිඳට ඊර්ෂ්‍යා කරනවා. ස්වාමියා කැපී පෙනුනා සමාජයේ බිරිඳ ස්වාමියාට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම ගෝලුව කැපී පෙනුනා සමාජයේ ගුරුවරයා ගෝලයාට ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම ගුරුවරයා කැපී පෙනුනා සමාජයේ ගෝලයා ගුරුවරයාට ඊර්ෂ්‍යා කරනවා. මේ වගේ යාළුවා යාළුවාට ඊර්ෂ්‍යා කරනවා හිතවතා හිතවතාට ඊර්ෂ්‍යා කරනවා අසල්වැසියා අසල්වැසියාට ඊර්ෂ්‍යා කරනවා කිසි දවසක දියුණු වෙන්නේ නැහැ දියුණු වෙන්නේ නැහැ ඒක නිසානේ හරියට කතන්දර තියෙන්නේ නැහැ එක රටක එක මේ නැවකින් අරන් එනවා හැම රටකෙම කකුළු පෙට්ටියක දාගෙන ගිහිල්ලා බැලින්නම් එකම රටක කකුළු ටික විතර කිතුරු වෙලා ඉන්නවා අනිත් කකුළු ඔක්කොම ගිහිල්ලා හේතුව මොකද්ද ලංකාවෙන් අල්ලපු කකුළු ඒ කකුළු ටික ඔක්කොම පෙටි ඉන්නවා ඒක කකුළුවෙකුටවත් එළියට යන්න දෙන්නේ අනෙක් කකුළුව අණ්ඩෙන් ඇදලා බිමට දානවා අනිත් රටවල ඔක්කොම කකුළු ටික ගිහිල්ලා ලංකාවේ කකුළු ටික විතර ආන ඉතුරුන අර මිනිස්සුන්ට ගොදුරු කරගන්න මොකද හේතුව ඊර්ෂ්‍යාව ලංකාවේ කකුළුවත් ඒක පුරුදු වෙලා තියෙනවා කියලා ඒ කතන්දරේ තියෙන්නේ ඊර්ෂ්‍යාව මේ නිසා ඊර්ෂ්‍යාවක් ඇති වුණාට පස්සේ කාටවත් හොඳ නමක් ලැබෙනවාට කැමති නෑ කවුරුත් හොඳ දෙයක් කරනවාට කැමති නෑ ඊර්ෂ්‍යාව හරි භයානක එකක් ඒ ඊර්ෂ්‍යාව ඇති වුණොත් ඊර්ෂ්‍යාව නැති කරගන්නේ මොකෙන්ද මුදිතාවෙන් මුදිතා කියන්නේ තමන්ට කරගන්න බැරි දේ තවත් කවුරුරි කරනවා නම් ඒ ගැන සන්තෝෂ වෙන්න ඕනේ තමන්ට බැරි දේ කවුරුරි කරනවා නම් ඒ ගැන සතුටු වෙන්න ඕනේ දැන් තමන් සීල් රකින්නේ නැහැ සීල් රකින එක කෙනා ගැන හිතලා සතුටු වෙන්න ඕනේ තමන්ට භාවනාව වැඩෙන්නේ නැහැ භාවනා වැඩෙන එක කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ තමන්ට ධර්මඥානයක් නැහැ ධර්මඥානෙ තියෙන එක කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ තමන්ට බණ කියන්න බෑ බණ කියන්න පුළුවන් එක කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ තමන්ට වාහනයක් නැහැ වාහනයක් තියෙන එක කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ තමන්ට ලස්සන ගයක් නැහැ ලස්සන ගයක් තියෙන එක කෙනා දිහා බලලා සතුටු වෙන්න ඕනේ. තමන්ට පුතාලා නැහැ. පුතාලා ඉන්න කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න ඕනේ. අන්න මේ වගේ ඇති වෙනවා නම් මුදිතාව. ඒ මුදිතාව ඇති වෙන සිටේ ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. එහෙනම් ඊර්ෂ්‍යාව දුරු කරගන්න තියෙන හොඳ දෙයක් තමයි මුදිතා වනීමේය සූපත් වේවා සීලෙන් ගුණෙන් ඥානෙන් දියුණු වේවා ධන දහන්නෙන් වැඩේවා මේ වගේ කල්පනා කිරීම තුළ කුසලතා දියුණු වේවා මේ වගේ කල්පනා කරනකොට මොකද වෙන්නේ එයා තුළ තියෙන යම් ඊර්ෂ්‍යාවක් ඇද්ද ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා මුදිතාවෙන් පිරෙනවා ඒ හිත ආන් හිත පිරිසිදු වෙන්නේ ඒකෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මසුරුකම ඒක සිතට කිලුටක් කියනවා මසුරුකම කියන්නේ තව කෙනෙකුට යමක් ලැබෙනවාට තියෙන අකමැත්ත තමා සතු දෙයක් කාට හරි දෙන්න තියෙන අකමැත්ත ඒක මසුරුකම මේ මසුරුකම එක එක වේසෙන් අපේ හිතට එනවා මසුරුකම එනවා පිරිමැස් මේ වේසෙන් අරපිරිමැස්ම වගේ වේසයකින් මසුරුකම එනවා ඒ අරපිරිමැස් මේ වේසේ මසුරුකම ආවට පස්සේ තමන් හරියට කන්න බොන්නෙත් නැහැ අනුන්ට හරියට කන්න බොන්න දෙන්නෙත් නැහැ තව කෙනෙක් කනවට බොනවට කැමතිත් නැහැ මසුරුකම මසුරුකම කියන එක ආවට පස්සේ තවත් කවුරු හරි කෙනෙක් අපි කියමු දැන් තමන් නෙමෙයි තවත් කෙනෙකුට දෙන්නේ වෙන කෙනෙක් ඒකටත් බනිනවා යමක් කමක් තියෙන කෙනෙක් දාන දෙනවා එතකොට බලන මේ මොන්ට සල්ලි වැඩි වෙලා කරන දින තුයි දින හැටි බනිනවා තව කෙනෙක් දෙනවා නම් ඒකට අද කියනවා මොකද්ද මේ හේතුව මසුරුකම මසුරුකම හිතට ආවට පස්සේ මසුරුකමෙන් බේරෙන්න හරි අමාරුයි සමහර විට තමන්ම දානයක් අරගෙන යනවා බෙදන්න හැන්දට ඉන්නේ වෑංජන හැන්ද ලොකුයි හැන්දින් කාලක් වගේ ගෑවෙන දරන් තමයි බෙදන්නේ මසුරු සිත තියෙන එක්කෙනාට හැන්ද පුරවල භාජනයේ මේ බත් මාළුවත් ගන්න බෑ හැන්ද පුරවල එන්නේ නැහැ මසුරු සිත ඉස්සරහට එනවා හැන්දෙන් ආවත් ගසල ගසල ආය චූට්ටක් කරලා තමයි බෙදන්නේ ඒ මසුරු සිත ආවට පස්සේ ඒ මසුරු තින් කයි භයානකයි ඇයි ඊට පස්සේ බලන්නේ සම්පූර්ණයෙන්ම දැන් මසුරු සිත තියෙන කෙනෙකුට සත්පුරුෂ දාන දෙන්න බෑ මසුරු සිත තියෙන කෙනෙක් දුන්නත් දෙන්නේ අසත්පුරුෂ දාන ඒකෙන් සකස් කොට දෙන්නේ දෙන්න බෑ යාට මසුරුකම නිසා ගරු සරේතු දෙන්න බෑ යාට සියතින් දෙන්න බෑ ඒ පිරිසිදු දෙයක් දෙන්න බෑ නරක් වේගෙන යන්නේ ඕන්න එළියට දානවා කාපන් ළමයෝ කියලා නරක් වෙච්ච තමයි එළියට දානවා කිලුටු වෙච්ච ඇඳුම් තමන්ට අඳින්න බැරි ඇඳුම් අහක දානේව තමයි දෙන්න හිතෙන්නේ මසුරුකම තියෙන කෙනාට මේ නිසා මසුරුකම සිතට කිලුටක් මසුරුකම සිතින් අයින් කරගන්න ඕනේ මසුරු මල රහිත සිතින් වාසය කරන්න නම් එයා පුරුදු කරන්න ඕනේ මොකද්ද ත්‍යාගය මසුරුකම දුරු කරන්න පුරුදු කරන්න ඕනේ ත්‍යාගය ත්‍යාගය පුරුදු කරන්න මසුරුකම ඇති වෙනවා ඥාණයට මසුරුකම ඇති වෙනවා ඥාණය කියන්නේ දැනුමට මසුරුකම ඇති වෙනවා දැන් සමහර ඉන්නවා දැනුම ගත්තාම කාටවත් ඒ දැනුම දෙන්නේ නැහැ දෙන්නේ නැහැ තමන් දන්නව නම් දන්න දේ හංගන් ඉන්නවා කුසලතා හංගන් ඉන්නවා ඒ කුසලතා ඇති කරගන්න හැටි අනිත්‍යයට කියන්නේ නැහැ මසුරුකම තියෙන එක්කෙනා මසුරුකම තියෙන එක්කෙනා ඒකට මසුරු කරනවා ඥාණයට මසුරු කරනවා දැනුමට මසුරු කරනවා ඒ වගේම ධන දාණයට මසුරු කරනවා ඒ මසුරුකම නැති එක්කෙනා දාණය දෙන එක්කෙනා හැම එකකින්ම දෙනවා එහෙනම් මසුරුකම දුරු කරන්න තියෙන මොකෙන්ද දාණේ පරිත්‍යාගයෙන් පරිත්‍යාගයේ හොඳට පුරුදු කරනවා නම් කියන්නේ මසුරු මල රහිත සිතින් යාට වාසය කරන්න පුළුවන්. ඒතර මසුරු මල රහිත සිතින් ඉන්නේ කෙනා සත්පුරුෂ දාන දෙන කෙනෙක්. ඔබ සත්පුරුෂ දාන මතක තියාගන්න. කරුණු පහක් තියෙනවනේ. සත්පුරුෂ දානයේද සකස් කොට දන් දෙනවා. සක්කච්ඡන් දානං දීති. සකස් කොට දන් දෙන හොඳ පිළිවෙලකට යා දානේ දෙනවා. බොහොම ලස්සනට පිළිවෙලට දෙනවා. සකස් කොට දන් දෙනවා. චිත්තීකත්වා දානං දේති ගෞරව සම්ප්‍රයුක්තව දෙනවා මසුරු නෑ යා ගෞරව සම්ප්‍රයුක්තව දෙනවා සහත්තා දානං දේති සියාතින් දෙනවා අනපවිද්දෝ දානං දේති බහැර නොකරන පිරිසිදු දෙයක් හොඳ දෙයක් දෙනවා ආගමන දිට්ඨිකෝ දානං දේති මට මේ දෙන ආකාරයටම ආපහු මට ලැබෙනවා කියන අවබෝධයෙන් දෙනවා සත්පුරුෂ දාන දෙනවා මසුරු මල රහිත කෙනා ධර්ම දානෙ දෙන්නත් එහෙමයි මසුරු මල රහිත කෙනෙකුට හොඳට ධර්ම දානෙ දෙන්න පුළුවන් අනිත් අයට සිල් රකින්න කියා දෙනවා අනිත්‍යයට ධර්මයේ දක්කියා දෙනවා. ධර්මදානයේ දීමේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මෙහෙම. ධර්මදානයේ දෙන කෙනා කල්පනා කළොත් මෙහෙම. දැන් මම බණ කියනවා. ධර්ම දේශනා කරනවා. මේ ධර්ම දේශනා කරාට පස්සේ මිනිස්සු මට පහදුනොත් හොඳයි කියලා හිතුවොත් ඒ හිත කිලුටු වෙච්ච හිතක්. ඒ සිටිවිල්ල නිසා මේ දේශනාව අපිරිසිදු වෙනවා. මොකද අදහස තියෙන්නේ මොකද්ද? තමාට කීර්තියක් ගැනීම. තමා ප්‍රසිද්ධ වීම. ආන් ඒක ආවොත්තේ දේශනාව කිලුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්ම දේශනාවකදී වෙන්න ඕනේ ඒක නෙමෙයි කිව්වා. ධර්ම දේශනාවක දනේ මේ අහන අය මේ ධර්මය අහලා මේ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්නවා නම් කොයිතරම් හොඳද කියලා අදහසින් දෙනවද ධර්ම දානේ? ඒක බොහොම පිරිසිදුයි කියනවා. එතකොට ධර්මයේ දන්න කෙනෙකුට හොඳ පිරිසිදු පාරිශුද්ධ දානයක් දෙන්න පුළුවන් ධර්ම දානයක්. ඒ පාරිශුද්ධ ධර්ම දානයක් දෙනකොට පිරිස පහදිනවා මොකේද? ඒ ධර්මයට පැහැදිලා අනේ ධර්මයේ හැසිරෙනවා නම් කොයිතරම් හොඳද? සිල්වත් වෙනවා නම් කොයිතරම් හොඳද? ධර්මයෙන් දියුණු වෙනවා නම් කොයිතරම් හොඳද? ගුණයෙන් නුවණින් දියුණු වෙනවා නම් කොයිතරම් හොඳද? පිරිසිදු දහම් දැනුමකින් යුතු වෙනවා නම් කොයිතරම් හොඳද? ආරි සත්‍ය අවබෝධ වෙනවා නම් කොයිතරම් හොඳද කියන අදහසින් ධර්මයේ පතුරවනවා නම් ආන්‍යා පිරිසිදු හිතින් ධර්මයේ දෙන කෙනෙක්. අන්න ඒක තමයි ඒ මසුරු මල නැති එක්කිනා පාරිශුද්ධ චේතනාවකින් කරන්නේ. පිරිසිදු හිතකින් ධර්මයේ දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔන්න අපි කියමු පිරිසිදු හිතකින් ධර්මයේ දෙන්නේ නැහැ අය. එයා දෙන්නේ ප්‍රසිද්ධියක්, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා බලාගෙන. එතකොට එයා ගැටීමක් ඇති වෙනවා. ඇති වෙච්ච ගමන් එයා කල්පනා කරන්නේ විනාශෙමයි. විනාශෙමයි කල්පනා කරන්නේ. මොකද හේතුව? පිරිසිදු හිතින් ධර්මයේ දෙන්නේ නැහැ. පිරිසිදුකින් ධර්මයේ දෙනවා නම් අනිත් කෙනෙකුගේ විනාශයක් පතන්නේ නැහැ. දැන් සාමාන්‍ය ගත්ත දහම් වැඩසටහනක් කරනවා. මේකේ විනාශේ නැතිවීම පතන අයත් ඉන්නවනේ. පිරිසිදුකින් ධර්මයේ දෙන්න බෑ කවදාවත් ඉබඳු කෙනෙකුට. ලෝකේ පිරිසිදුකින් ධර්මයේ දෙන්න නම් කරුණාව ඇති වෙන්න ඕනේ. කාරුණ්‍ය චිත්තං උපට්ඨපිත්වා. කරුණාවෙන් තමයි මේ ධර්මයේ දෙන්න ඕනේ. කරුණාවෙන් දෙනකොට ඒක පවතිනවා. අන්න ඒක තමාටත් යහපත පිණිස පවතිනවා, අන් අයටත් යහපත පිණිස පවතිනවා. අන්න මසුරුකමින් තොරව කරන්න පුළුවන් දේවල්. සමහර ඉන්නව හරි නුවණ පාවිච්චි කරලා ශ්‍රම දාන කරනවා, අනුන්ට උදව් කරනවා, උපකාර කරනවා, ධර්මයේ දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම අකුසලයක් තමයි මායා. මායා කියන්නේ, මායා කියන්නේ තමන්ට නැති ගුණ පෙන්නනවා. මායා නැති ගුණ පෙන්නනවා. වචනෙන් හරි හුරතලයට කතා කරනවා. මම හිත ඇතුලේ තියෙන්නේ හලාහල විස. මූණට එකක් කියනවා, යටින් එකක් කරනවා. මූණට කතා කරනවා අනේ දැක්ක කල් කොහොමද ඔයා දැකීම සතුටුයි, හරි ප්‍රීතිය අඳුන ගන්න ලැබීම හරි හොඳයි කියලා කතා කරලා අනිත් පැත්තට යනකම් ඉඳලා දෙන්නම් ඔබට, දෙන්නම් ඔබට කියලා. ඕක හරියට තියෙනවා මේ ගිහි පැවිදි කොටස් අතරේ හරියට තියෙනවා. මායා හිත ඇතුලේ එකක් තියාගෙන එකක් කතා කරනවා. මූණට හරි හොඳයි ඇවිල්ලා බදා ගන්නවා. ඊට පස්සේ හිත ඇතුලේ තියෙන මොකද්ද? දෙන්නම් ඔබට. මේ මායාව අකුසලයක්. මේ මායාව නැති කරගන්න නම් මොකක්ද ඇති කරගන්න ඕනේ? කරුණාව. කරුණාව ඇති වෙනවනම් මායාවක් ඇති වෙන්නේ නැහැ හිතේ. මනුෂ්‍යයන් කෙරෙහි කරුණාවක්, දයානුකම්පාවක් ඇති වුණා නම් කිසි දවසක මායාවකින් රවට්ටන්නේ නැහැ තව කෙනෙක්ව. ඒ නිසා මේ මායා රහිතව වාසය කරන්න නම් කරුණාව මෛත්‍රිය ඕනේ, අවංකකම ඕනේ. අවංක නම් ඍජු නම් කරුණා මෛත්‍රිය යුක්ත නම් කවදාවත් ඍජු කෙනෙක් මායාකාරී වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පිස්ස කියලා තරුණ මහත්මෙක්. බුදුරජාණන් වහන්සේට කිව්වා, ස්වාමීනි මම මේ ඇත්ත පුහුණු කරන කෙනෙක්. හරි ලේසියිකුව මේ ඇත්තුන්ව පුරුදු කරන්න. මොකද මේ ඇත්තුන්ගේ ඇත්ත ස්වභාවය ඇතා ප්‍රකට කරනවා, හංගන්නේ. ඇත්ත ස්වභාවය ඇතා ප්‍රකට කරන නිසා හිතේ තියාගෙන කරබාගනි නැති නිසා ඇත්ත ස්වභාවය එළියට දාන නිසා ස්වාමීනි මේ ඇතාව හදන්න හරි ලේසියි කිව්වා. ස්වාමීනි මිනිස්සයා හැම නෙමෙයි කිව්වා. මිනිස්සයා හැමතිස්සෙම গুপ্তයි කිව්වා. ඇතුළේ එකක් තියාගෙන ඉන්නවා කටින් එකක් කියනවා. හිතෙන් එකක් හිතනවා. කයින් එකක් කරනවා. මිනිස්යාගේ ස්වභාවය හරි මායාකාරී කිව්වා. හඳුනා ගන්න අමාරුයි කිව්වා එකපාරට. අවංකනම් ඍජුනම් හරි ලේසි ප්‍රකටයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මායාවත් එක තව එකක් තියෙනවා සාඨේය. සාඨේය කියන්නේ සට කපටිකම. මේකේ තියෙන මායාව සාඨේය. සාඨේය කියන එක හිතට අකුසල. බුදුරජාණන් වහන්සේ ඒක තැනක දේශනා කරනවා ඒතු විඤ්ඤූ පුරිසු අසටෝ අමායාවි. අනේ මන් ළඟට එනවනම් කට්ට නැති මායා නැති බුද්ධිමත් මිනිසෙක් මාන් මේ මිනිසයාට දෙනවා කියනවා ධර්මයේ. පොඩි කලකදී මේ ධර්මයා අවබෝධ කරනවා. ධර්ම අවබෝධ කරන උමනා කරන ප්‍රධාන අංග පහක් තියෙනවා. ඒ පහෙන් එකක් ඒක. පළවෙනි එක තමයි ධර්ම අවබෝධ කරන උමනා කරන කෙනෙක් තුළ පළවෙනි අංගය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. ඒක තමයි ධර්මය අවබෝධ කරන කෙනෙකුට උමනා කරන පළවෙනි අංගය. දෙවෙනි එක හැටියට උන්වහන්සේ දේශනා කළේ ලෙඩ දුක් අඩු බව. රෝග අඩු ශරීරයක් තිබීම ඕන දෙයක් කෑවොත් දිරවනවා නම් ඒක. තුන්වෙනි එක හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළේ කපටි නැති බව මායා නැති බව. මේ මොකද ඒ කපටිකමක් තිබෙනවා නම් මායාවක් තියෙනවා නම් ඇත්ත ස්වභාවය ප්‍රකට කරන්න නැත්නම් ගුරුවරයාට යව හදන්න බෑ. ඇයි ගුරුවරයාට යව අඳුන ගන්න බෑ. එයාගේ ස්වභාවය එයා එලි කරන්නේ නැහැ. අයුරාම කියන්නේත් නැහැ. ආන් එතකොට එයා කවදාවත් දමණේ වෙන්නේ නැහැ. දමණය වෙන්නේ අසටු අමායාවි. කපටි නැති මායා නැති එක්කෙනා. ඇත්ත ස්වභාවය එළියට දානවා නම් ස්වාමීනි මට මෙහෙම හිතෙනවා. මට මෙහෙම හිතෙනවා. මට මේ විදිහට හිතෙනවා. මට මෙහෙම අදහස් පහළ වෙනවා. මට මේව කියන්න හිතෙනවා. මේව කරන්න හිතෙනවා. ආන්න කල්යාණ මිත්‍රෙන් වහන්සලා කියනවා ඕක ඔහොම කරන්න එපා. ඕක මෙහෙම කරන්න. ඕම හිතන්න එපා. මෙහෙම හිතන්න. ඕම කල්පනා කරන්න එපා. මෙහෙම කල්පනා කරන්න. ආන්න මාර්ගයට වැටෙනවා අයියා. දමණය වෙනවා. දමණය වෙනවා. අසටෝ අමායාවි කපටි නැති මායා නැති කෙනා. කපටි මායා තියෙන කෙනා තමයි සම්පූර්ණ ඇත්ත ස්වභාවය හංගාගෙන වෙන ස්වභාවයකින් ඉන්නවා. ආන් ඒක අකුසලයක්. උපක්ලේශයක්. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සිත කිලුටි වෙනවා ඒකෙන්. ඒ කිලුටි වීම දුගති යන්න හේතුවක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම තමයි සිත කිලුටි වෙන්න හේතුවක් සාරම්භ. සාරම්භ කියලා කියන්නේ දැඩි බව. සාරම්භ තම්බ කියන එක එකට තියෙන එකක්. මේකේ තියෙන තම්බ කියන වචනේ. සාරම්භ තම්බ කියන්නේ දැඩි බව. දැඩි බව ආවොත් දැඩි බව කියලා කියන්නේ ධර්මානුකූල අවවාද කරනවා හික්මෙන්නේ. අවවාද දෙනවා හික්මෙන්නේ. කරුණු පැහැදිලි කරලා දෙනවා කීකරු වෙන්නේ. කරුණු ඉස්මතු කරලා පෙන්නනවා අවනත වෙන්නේ. තමන්ගේ මතේ විතරක් යා ගන්නවා හැමතිස්සෙම. සාරම්භ තම්බ තියෙනකට ඒකයි වෙන්නේ. තමන් තමයි හරි. තමන්ගේ තීරණේ තමයි හරි. තමන් හිතන දේ තමයි හරි. තමන් කරන දේ තමයි හරි කියලා ඒකට එනවා කවදාවත් අර ඊට පස්සේ යා වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැහැ. ගුරුවරුන්ට ගෞරව කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන්ට ගෞරව කරන්නේ නැහැ. අමුතුම චරිතයක් හැදෙනවා. ඒ සාරම්භ තම්බ නැති එක්කෙනා හරි කීකරු කෙනෙක් වෙනවා. මේක නැති කරගන්න තියෙන කීකරු කමින්මයි. කීකරු වෙච්ච ගමන් ඒක නැති වෙනවා. මේක කරන්න එපා. එහෙමයි ස්වාමීනි. මෙහෙම හිතන්න එපා. එහෙමයි ස්වාමීනි. අතන්ට යන්න. එහෙමයි ස්වාමීනි. මෙතෙන්ට එන්න. එහෙමයි ස්වාමීනි. අන්න කීකරු කම තුල තමයි ඒක නැති වෙන්නේ. නැත්නම් ඒක නැති කරන්න බෑ. කීකරු වෙච්ච ගමන් නැති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ එනවා. මට මතක හැටියට උන්වහන්සේගේ නම උපසේන වගේ. වංගන්ත පුත්ත උපසේන. උන්වහන්සේ තා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ බැහැදකින්න වග්ගමුදා කියන ගම්තිරේ ඉඳලා පැමිණුණා. පැමිණාට පස්සේ ස්වාමීන් වහන්සේලා මේ සිවුරු පිටික සකස් කරද්දි තැම්පත් කරද්දි කෑ කොස්සම් ගන්න පටන් ගත්තා. ආනන්ද හඳුරගෙන ගියා. මේ ආනන්ද මේ කවුද මේ කෑ ගහන්නේ මේ මාළුවලන් තැනක් වගේ? ස්වාමීනි මේ වංගන්ත පුත් උපසේනයන් වහන්සේ ඇවිල්ලා පිරිසක් එක්ක ඇවිල්ලා ඉන්නකෝ. මෙහි බෑ කිව්වා. ආපයිම්ම යන්න කියන්න කිව්වා. ආපයිම්ම ආපහු යන්න කියන්නේ කොහේ හිටියේ තැනටම. ආනන්ද හාමුදුරුවෝ කිව්වා භාග්‍යතුන් වහන්සේ වහන්සේලාව දකින්න කැමති නෑ. ආපයිම්ම වඩින්න කිව්වා. එහිමයි. ගත්ත පිරිකර ආයතනතම ගියා. ගිහිල්ලා ඒ උපසේන ස්වාමින් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේගේ සිටි අපිගෙන පැහැදීමක් ඇති වුණේ නැති අපේම අඩුවක් නිසා අපි අඩුව නැති වෙන ආකාරයට අපි කටයුතු කරමු. කළා උන්වහන්සේගේ හිත පැහැදෙන ආකාරයකට අපි කටයුතු කරමු. අන්න ශාස්ත්‍රුන් වහන්සේගේ හිත පහදවන්න කල්පනා කළා. කල්පනා කළා අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ හිත පහදින්නේ අපි නිශ්ශබ්දතාවය පුරුදු කළොත්, ධර්මය හැසිරීම පුරුදු කළොත්, ධර්මය පුරුදු කිරීමෙන් අපේ මේ අඩුව. එතන හිටියනම් එහෙම කල්පනා කරන්න බැරි තම්බ දැඩි කෙනෙක් මෙච්චර දුර ඉඳලා අපි ආව පයින් ආපයිම අපිට අඩින්න ගානේ මම යනවන්නේ මේ පැත්ත පලාතම දාලා කියලා. එහෙනම් මම ගිහින් මේක තනියම කරගන්නවා. එහෙම එනවා. ඒ අර අකුසල චිත්තේ එහෙම ආවේ නැහැ. උන්වහන්සේලා කල්පනා කළා එතෙන්දම ගියා වග්ගමුදා ගන්තෙරට ගිහිලා මේ පිරිසට කිව්වා අපි මෙහෙම හොඳට භාවනා කරමු අපි ඉමු. ටික කාලයයි ගියේ මේ සීල දිනාම අරහත්ත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දේ වග්ගමුදා නදී තීරේ පැත්තේ මට මහා එළියක් පේනවා. මහා ආලෝකයක් පේනවා. මට මේ පැත්තේ ඉන්න භික්ෂුන් වහන්සේලා සිහි කරනකොට හිතට හරි සැපයි. ආනන්දේ පණිවිඩයක් අරින්නේ. පණිවිඩයක් අරින්නේ ඔබ වහන්සේලාව දකින්න ශාස්ත්‍රුන් වහන්සේ හරි කැමතියි කියලා. ආන්න බලන්න ඒ මොකෙන්ද බේරුනේ? කීකරුකම. කීකරුකම කියන්නේ උපක්ලේශයක් නෙමෙයි. අකීකරුකම ඇති වුණා තම්බ. ආය අහන්නේ කිසි කෙනෙකුගේ ආවාදයක්. තමන්ගේ මැට්ටන් තමයි. එතකොට මේකෙන් බේරෙන්න තියෙන එකම දේ තමයි කීකරු වීම. ගුරු ගෞරවේ, කල්යාණ මිත්‍රයන්ට අවනතව සිටීම. මේ තුල තමයි මේ හිතේ ඇති වෙන උපක්ලේශය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි තව එකක් තියෙනවා මේ හිතේ. ඒ තමයි මාන්නය. මාන්නෙන් සිත කිලුටු වෙනවා. මාන්නෙන් සිත කිලුටු වෙනවා. මාන්නය ඇති වෙන්නේ කොහොමද? මාන්නය කෙනෙකුට ඇති වෙනවා නිකම්මත් ඇති වෙනවා කෙනෙකුට. හේත් කියන්නේ මේ අයෝනිසෝ මනසිකාරින්නේ මාන්නයටත් මුල. නිකම්මත් ඇති වෙනවා කෙනෙකුට මාන්නය. මම තමයි කෙරුමා. මම තමයි ඔක්කොම දන්නේ. මට තමයි ඔක්කොම තේරෙන්නේ. මට තමයි ඔක්කොම වැටහෙන්නේ. දැන් ඉතින් මම යන ගමන කාටවත් වළක්වන්න බෑ. මට දැන් කවුරුවත් ඕනේ නෑ. මං දැන් තනියම කරගන්නවා. ඒ මොකද්ද? මාන්නේ. මාන්නේ ආවම මාන්නේ නැති කරගන්න බුදුරජාණන් වහන්සේගේ හොඳ ආදර්ශයක් තියෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළා ගුරුවරයෙක් නැතුව සිටින එක හොඳ නැහැ. ගුරුවරයෙක් අවශ්‍යයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා කල්පනා කළේ ගුරුවරයෙක් නැතුව සිටින එක හොඳ නැහැ, ගුරුවරයෙක් අවශ්‍යයි. මේ සාමාන්‍ය කෙනෙක්ද? මේ පුතඥ කෙනෙක්ද? සම්මා සම්බුදු කෙනෙක්. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මම ගුරුවරයෙක් හැටියට මගේ සීලයට අනුග්‍රහ ලබන්න ලෝකෙ කවුරු හරි ඉන්නවනම් ඒ බඳු කෙනෙක් ගුරු තනතුරේ තබා ගන්න ඉන්නවද බැලුවා. මහ පොළොවේ කවුරුත් නැහැ. දිවි ලෝකේ බඹ ලෝකේ බැලුවා ඒත් නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් සීලවන්ත කෙනෙක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මගේ සමාධිය පිණිස උපදෙස් ගන්න මට කවුරුත් ඉන්නවද? මනුස්ස ලෝකෙත් නැහැ. වෙන ලෝකයක්ක් නැහැ. ප්‍රඥාව පිණිස උපදෙස් ගන්න කවුරුත් ඉන්නවද? කිසිම ලෝකයක නැහැ. විමුක්තිය පිණිස උපදෙස් ගන්න කවුරුවත් ඉන්නවාද? කිසිම ලෝකයක නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම යම් ධර්මයක් අවබෝධ කළාද, සාක්ෂාත් කළාද, මම මේ ධර්මයේම ගුරුවරයාකට තබා ගන්නවා කියලා. දැන් බලන්න පින්වත්නි බුදු කෙනෙක් මොනතරම් ආදර්ශයක් දීලාද? උන්වහන්සේ ඒ ශාස්ත්‍රුන් වහන්සේට වැඩින් දෙද්දී පැවිදි ණයට වෙනම දුන්නා ආචාර්ය උපාධ්‍යාය කියලා. ඒ යටතේ ඉන්න කිව්වා. හික්මෙන්න කිව්වා. අභ්‍යන්තරේ ප්‍රකට කරන්න කිව්වා. ආන් ධර්ම මාර්ගය යනවා ඉස්සරහට. එතකොට මේක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මාන්නේ නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නිහතමානී වෙන්න ඕනේ. මාන්නේ නැති වෙන්න නීතමානි පාපිස්සක් වගේ ඉන්න ඕනේ. නීතමානි වෙනවා කියන්නේ ඒකයි. පාපිස්සක් වගේ ඉන්න ඕනේ. ඕනම දෙයක් කිව්වහම කළලා දෙනවා. ඒ නීතමානි වෙච්ච ගමන් අර දැඩි බව අකීකරුකම් ඔක්කොම නැතු යනවා. හොඳ යහපත් කෙනෙක් වෙනවා. මේ මාන්නේ දුරු කර ගැනීම ධර්ම මාර්ගයට වමන අත්‍යවශ්‍යංගයක්. නීතමානීකම මේ ධර්ම මාර්ගයට වමන අත්‍යවශ්‍යංගයක්. ඕනෑම නීතමානීකම ධර්ම මාර්ගයට විතරක් නෙමෙයි. ගෙවල් දොරවල් වලට, දරුවන්ට, සාර්ථක ජීවිතයකට, ව්‍යාපාරවලට, ඊළඟට වෙළහිලිදාන් වලට. දැන් අපි ගත්ත කඩයක්. ඔන්න කඩයක් තියෙනවා. කඩේකට මිනිස්සෙක් එනවා. ඇවිල්ලා බඩු ගන්න ආනෝ. කඩේ ඉන්න මුදලාලි මාන්නක්කාරයෙක්. පුළුවන් ද මෙයා ව්‍යාපාර කරන්නේ? කිසි මාන්නක්කාරයෙකුට බිස්නස් කරන්න බෑ. එයා ඉන්නෝනේ කොහොමද? හිනා වෙලා කතා කරලා නිහතමානීව අර මිනිස්සයා ඇවිල්ලා එක බඩුවක් තෝරලා ඒක ඉපාරික දෙන්න කියනවා. ඒක බල ඒක ඉපාරික දෙන්න කියලා මුකුත් ගන්න නැතුව යනවා. එතකොට මෙයාට මොකද තියෙන්න ඕනේ? හොඳ නිහතමානීකමක් තියෙන්න ඕනේ. ඒක පිළිගන්න. ඒක කෑ ගහලකුවත් එහෙම තමයි. බඩු ගන්න නම් ගන්න ඕනේ, නැත්තම් යනවා. අතක ගන්න එපා. ආයේදි මිනිස්සය කඩේට. සිංහලෙන්ගේ කඩවලේ දෝෂේ නැද්ද? ඇයි මිනිස්සු අන්‍ය ජාතිකෙන් කඩවලට යන්නේ? එනකට මහා එන්න නෝනා, එන්න මහත්තයා, මොනවද ඕනේ? මේ අපේ කඩේ බඩු නැ, පොඩ්ඩක් ඉන්න, අපි ගෙන්නලා දෙන්නම්. ආන්ගේ නීතමානීකමට මිනිස්සයාගේ හිත ඇදිලා යනවා. එයා ඊට පස්සේ කල්පනා කරනවා, මීට පස්සෙත් මං එනවා නම් ඉන්නේ බඩු ගන්න මේ කඩේට, අනිත් කඩේට යන්නේ නැහැ. හොඳට බලන්න, සිංහලෙන්ට බිස්නස් කරන්න බැරි එක හේතුවක් ඒක. පුහු මාන්නේ. මේ පුහු මාන්නේ නැති කරගන්න ඕනේ අපි. මේකෙන් දියුණුව කරා යන්න නම් ඒ මාන්නේ අකුසලයක්, උපක්ලේශයක්. ඒකෙන් ලබා ගන්න කිසිම දෙයක්, ලබා ගන්න කිසිම දෙයක් නැහැ පුහු මාන්නේ. ඊළඟට මේ පුහු මාන්නේ තිබුණොත් ඒ මාන්නෙට අන් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? අතිමානී. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිමානියත් උපක්ලේශයක්. කාමනිකම් පුහුමාන්නිත් උපක්ලේශයක්. අතිමාන්‍යාවට පස්සේ ඉතින් පොළොවෙන් අඩි කීපයක් උඩින් යන්නේ. අන් ඇවිල්ලා බේරගන්න කොහෙත්ම බෑ. කුර කපල බේරන්නත් බෑ, අං කපල බේරන්නත් බෑ. අතිමාන්‍ය. ඒක නැති කරගන්න පුළුවන් නම්, ඒක නැති කරගන්න නම් එයාට හරි ලේසි මේක අනාත්මයි කියලා අවබෝධ කිරීම. මෙතන තමාගේ වශයෙන් පවත්වන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ දෙටිස් කුණුපයක්. මෙතන තියෙන්නේ කුණු වෙලා යන ශරීරයක්. කර්මයේ දායාද කරගෙන උපතක් කරා යන එක. ධර්මයේ තීරුම් යෑම තමයි මේ මාන්නියත් අතිමාන්නියත් නැති කරගන්න තියෙන එකම විදිය. ධර්මයේ තීරුම් ගැනීම. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා අවබෝධයක් ඇතිකර ගැනීම තුලින් එයාට පුළුවන්කම තියෙනවා මේ මාන්නෙන් තොරව වාසය කරන්න. ඇයි මොනවා අරගන්නද අපි? මේ ශරීරයත් එක්ක අපි මේ ශරීරයේ පාවිච්චි කරනවා මේ ජීවිතේ අපිට ලැබිච්ච එක. මේක අපි දන්නවද කොයි වෙලාවෙ මොන රෝගයකින් වෙනසියයිද? මොන කරදරයකින් වෙනසියයිද? අපි දන්නවද? මදුරුවෙකුට පුළුවන් මේ ජීවිතේ විනාශ කරන්න. ඒ නිසා මේ අපිට ආඩම්බර වෙන්න කියලා කිසිම දෙයක් නෑ. ඒ නිසා ධර්මයේ අවබෝධ වීමමයි මාන්නයත් අතිමාන්නයත් නැතිවීමට උපකාර වන්නේ. ධර්මයේ අවබෝධ වීමමයි. ධර්මයේ අවබෝධ වුණාට පස්සේ මොකක්වත් නැතුව ඉන්න පුළුවන්. පාඩු වෙන්න පුළුවන් හරි සෑහළු හිතින්. මාන්නයකින් තොරව වාසය කරන්න පුළුවන්. මාන්නය ඇති කරගන්න දෙයක් නෑ. කවුරුත් එකයිනේ. මේ නිසා මාන්නයකින් තොරව වාසය කරගන්න උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව උපක්ලේශයක් තියෙනවා. දැන් බලන්න මේ හිත කිලුටුනි ජාති කොච්චරද නේ. තව උපක්ලේශයක් තියෙනවා. මදය. මදේ. මදය තියෙනවා. මද කියන්නේ මත් වෙනවා. මත් වෙනවා. මොකෙන්ද මත් වෙන්නේ? මම නම් ලේසියෙන් මැරෙන්නේ. මත් වෙනවා. මත් වෙනවා ජීවිත මදින්. ඊළඟට මත් වෙනවා යෞවන මදින්, තරුණ කමින්. ඊළඟට මත් වෙනවා ආරෝග්‍ය මදින්. ලෙඩක් නැතුව ඉන්නවා කියලා හිතලා. මේවයි මත් වෙච්ච එක මොකද වෙන්නේ? බරපතල මුකුත් කල්පනාවක් නැහැ. හිතන්නේ විනෝදේ. මත්ත්‍ය ජීවිතයක් තුල තියෙන්නේ විනෝදේ විතරයි. ආරෝග්‍ය මදි ආපු එක්කෙනා මොන ක්‍රමෙන් හරි බලන්නේ තමන්ව පිනෝ ගන්න. ජීවිත මදි යෞවන මදි තියෙන එක්කෙනා බලන්නේ ආස්වාදයක් විඳින්න විතරයි. මේ ආස්වාදයක් විඳින්න ගිහින් ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රාණඝාත කරනවා. දඩේ මියන්න කතා කරනවා කොල්ල ටික. යමං. ඒ මත් වෙලා ඉන්නේ යා. ආරෝග්‍ය මදි මත් වෙලා, යෞවන මදි මත් වෙලා, ජීවිත මදි මත් වෙලා. එයා දන්නේ නැහැ තමනුත් බරෙන්ට උරුම වෙච්ච සත්‍යය කියලා. හොරකම් කරන්න යන්න කතා කරනවා. හොරකම් කළා අපි විනෝද වෙලා කාලයක් ගෙල්ලෙමු කියලා. ඕන්න ගිය යනවා. මත් වීම තියෙන්නේ. වැරදිකාමයේ සේවනය දෙන්න කතා කරනවා. නරක වැඩ කරන්න යමං කියලා. ඒක පයින් යා ලෑස්ති වෙනවා යන්නේ. ඇයි මත් වෙලා ඉන්නේ? මොකින්ද මත් වෙලා ඉන්නේ? ආරෝග්‍ය මදින්, යෞවන මදින්, ජීවිත මදින් මත් වෙලා ඉන්න කෙනෙකුට කතා කරපුවම හා යමං යනවා ලෑස්තිලා. වරෙන් විනෝදෙලා බොන්න යන්න කියනවා. ගඟේ නාලා බොන්න යන්න වරෙන් කියනවා. හා යමං කියලා ලෑස්ති වෙනවා. මේ මොකද මේ? මත් වෙලා ඉන්නේ. මේ මත් වීම නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ? මරණ සතිය වඩන්න ඕනේ. මේ ජීවිතේ බොහොම తాවකාලික එකක්. මරණ සතිය වඩලා මේ ජීවිතය අස්ථිර බව සීකරන්න ඕනේ. මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙච්ච ඉලක්කයක් මේ ශරීරය කියලා සීකරන්න ඕනේ. යෞවන බව අවසන් වෙනවා මහලු වීමත් එක්ක. නිරෝගී බව අවසන් වෙනවා රෝගී වීමත් එක්ක. ජීවිතය අවසන් වෙනවා මරණයත් එක්ක. එහෙනම් අපිට මත් වෙන දෙයක් නෑ කියලා අවබෝධ කරගන්න ඕනේ. මදයත් එක්ක තියෙනවා ඊළඟ එක. මොකද්ද? ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ ප්‍රමාදය කියලා කියන්නේ මේ ජීවිතයේ දැන් තුල බරපතලම මොකුත් ඔහි ඉන්නවා. කුඹුරු යනවා. ඔය දර කඩාගෙන, මැල්ලුම් කඩාගෙන ඉන්න ඔහි ඉන්නවා. මැච් එක යනකට සති ගාන කොහි හිනයි අහගෙන ඉන්නවා. එහෙම තමයි මේ යන්නේ. දැන් බලන්න අපිට හැම තිස්සෙම මිනිස්සුන්ට ප්‍රමාද වෙන්නවා. ඉතින් දැන් සුමාන ගානක් තිස්සේ මිනිස්සුන් ලංකාවේ කුසල් දහම් කතාවක් නැහැ. මහා වටිනා, පා ශ්‍රේෂ්ඨ, ගාම්භීර, පරම උත්තරම දියක් පස්සේ දිව්වා. මොකද්ද? බෝලේ. බෝලයක් පස්සේ දිව්වා මුළු ජාතියක්ම. ප්‍රමාද වුණාද නැද්ද? ඒ විතරනේ. මේ බෝලයක් පස්සේ දුවන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ හිත පිරිහිච්ච පිරිහීම. ඇයි අර විරුද්ධ පක්ෂවලට, විරුද්ධ කණ්ඩායම් වලට අර පහත් ගීත කිය කියා, ඒ ගීත ගායනා කර කර මාධ්‍ය වලින්, ඒවට තාලය අල්ලලා ළමා ලපටි වැඩි හිටියොත් ඒක ගොඩට hina වෙවි හිටියා. යන්තම් සිහියාව පෙරදිච්ච ගම. සියම් මොකක්වත් තිබුණේ නැහැ. සියම් මොකක්වත් තිබුණේ නැහැ. මේ මොකද්ද වුනේ? මේ මත් වීම. මත් වෙලා ප්‍රමාදයටපත් වුණා. ප්‍රමාදෙන් ගැලවෙන්න නම් මොකද්ද හිතන්න ඕනේ? සතර අපා බය. සතර අපා බය හිතන්න ඕනේ. මම සතර අපායෙන් මිදිච්ච කෙනෙක් නෙමෙයි. මේ සංසාරය යන්න තියෙන්නේ සතර අපායට දොරට විවෘත කරගෙනයි. මැරිලා ගිහින් තිරිසන් අපායේ උපන්නොත් ඔය කවුරුවත් එන්නේ නැහැ. බෝලකින් පිටකින් තිරිසන් අපායෙන් ගොඩ ගන්න බෑ. මරණකට ප්‍රේත ලෝකෙ උපන්නොත් කවුරුත් එනවද බේරන්න? බුද්ධ කාලේ හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රේතී වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආයස අවුරුදු 20000 දී මැරිලා ප්‍රේතී වෙච්ච අය තාමත් ප්‍රේත ලෝකෙ. දැන් සාමාන්‍යයෙන් දානමාන දීලා ඔබ පින් දෙනවනේ. ප්‍රේත ලෝකෙ මුදවන්න බෑ පින් දීලා. ඒක මෙහෙම එකක්. පින් දීම මෙහෙම එකක්. මම ඔබට උපමාවක් කියන්න පොඩ්ඩක් තේරෙන්න. හිරගයක් තියෙනවා. බඩගින්නේ ඉන්නවා අපේ ඥාතින් කවුරු හරි. අපි ඒගොල්ලන්ට කෑම යවනවා. මේ හදාගෙන කන්න බොන්න කියලා කෑම ටිකක් යවනවා වරින් වර. හිරෙන් නිදහස් කරන්න බෑ අපිට. මොකද්ද අපිට කරන්න පුළුවන්? අර බඩගින්නේ නැති කරලා දෙන්න උදව් කරන්න පුළුවන්. ඇඳුම්නේ අපි ඇඳුමක් යවනවා මාසිකට වතාවක්. අවුරුද්දකට වතාවක් අපි ඇඳුම් සූට් එකක් යවනවා ඇඳපන් කියලා. හිරගෙන් බේරන්න බෑ. ඒ වගේ පේත ලෝකෙන් අපිට කෙනෙක් මුදවන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන් මොකද්ද? මෙලවින් පින් දීලා ඒ පින් වලින් එයාට යම්කිසි සැනසෙල්ලක් උදාකරන්න පුළුවන්. නමුත් ඒක දිවි ඉන්නේ ඒ පින් දෙනෙක් කෙනත් කලක්ට එකට මැරිලා යනවා. ඊට පස්සේ ආයෙ ආට පින් නැති වෙනවා. ආයෙමත් අර පෙරේත ලෝකේ ඉන්න ඕනේ යා. අවුරුදු දහස් ගාණක් ඉන්න වෙනවා. නිරේ ගියොත් කිසිම බේරිල්ලක් නැහැ. ආයෙ කිසි කතාවක් නැහැ. කෙලීම් අර තමන් අතින් කෙරිච්ච අකුසල් ටික ඔක්කෝ මතක් කරලා දෙනවා කවුද? යම රජුරු මතක් කරලා දීලා කියනවා කරන්න දෙන්නේ තමන් මේ රැස් කරගත්තේ දැන් ඉතින් විදුණ එක ඇත්තේ කියලා ආන් විදවන්න පටන් ගන්නවා. මේ නිසා බේරෙන විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනවා මේ ප්‍රමාදී හිතට කිලුටක් මේ වෙන්නේ නැති වෙන්න තියෙන ඔවා සීකිරීමේ. දැන් ඔබට හිත අපිරිසිදු වෙන හැටිත් කිව්වම ඒකෙන් හිත බේරගන්න කොහොමද කියලා පෙන්නා දෙනවා. එහෙම බේරගත්තු එක්කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනවා ඒ අකුසල වලින් හිත බේරගත්තු එක්කෙනා මොකද කරන්නේ? මේකෙන් හිත බේරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්නවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දුන්නේ නැත්තම් අපිට කවදාවත්ම මේ හිත අකුසලයෙන් බේරලා කුසලයේ පිහිටුවා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ දන්නේ නැහැ ලෝකේ කවුරුවත් ඒක. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. උන්වහන්සේ පෙන්වා දෙනවා ඒ නිසා උන්වහන්සේ ගැන සීකරනවා ඉතිපිසූ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං රහතන් වහන්සේ නමක්. සම්මා සම්බුද්ධෝ ගුරු උපදේශ රහිතව අවබෝධ කරපු ධර්මයක්. විද්‍යාචරණ සම්පන්නෝ ඒ අවබෝධින් යුක්තව ජීවත් වුණා. සුගතෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සොයාගෙන ඒ ආර්ය මාර්ගයේ සම්පූර්ණ කළා. ලෝකවිදු මේ සියලුම ලෝක සම්පූර්ණයෙන්ම අවබෝධ කළා. අනුත්තර පුරුෂ ධම්ම සාරති මේ ලෝක සත්‍යාව සීලය තුල සමාධිය තුල ප්‍රඥාව තුල මනවින් ඉක්මවල සසරින් ඈතර කෙරෙව්වා. ඒකින අර වගේ සිත පිරිසිදු කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන සීකරන්න ඕනේ. ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුසානං දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධෝ භගවා. ඒ වගේම යා දන්නවා තමන්ගේ සිත පිරිසිදු කරන්න හේතු වන්නේ සිත පිරිසිදු කරන්නා වූ ධර්මයක් අසන්න ලැබීමෙන් තමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොමනාකොට පැවසූ දෙයක්ද මනාකොට පැවසූ දෙයක්ද? මනාකොට පැවසූ දෙයක්. ඒ ධර්මයේ ස්වාකාතයි, සංදිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා සිත පහදවාගෙන ඉන්නවා. ඒ ධර්මයේ ප්‍රගුණ කළොත් කවුරු හරි කෙනෙක් අවබෝධ කරන්න කියලා. එයා කවුද? සුපටිපන්න වූ කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ සිත පිරිසිදු කිරීම පිණිස ඔය කියන ලද්දා වූ උපක්ලේශ වලින් සිත මුදවා ගැනීම පිණිස වස්ත්‍රයක් පිරිසිදු කරනවා වගේ මේ සිත පිරිසිදු කරගන්න පිළිපන් කෙනෙක්. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. කවුද ඒ ශ්‍රාවක සංඝරත්නිය? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග ඵලලාභී ශ්‍රාවක සංඝරත්නිය. උන්වහන්සේලාගේ ගුණ සීකරනවා. ආහුනේය, පාහුනේය, දක්ෂිනේය, අංජලි කරණීය, අනුත්තරම් පුඤ්ඤං කිට්ටං ලෝකස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ තමන්ගේ සිත උපක්ලේශ වලින් බැහැර කළා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියලා මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත කෙනෙක් කියලා තමන්ව හඳුනා ගන්නවා. හඳුනාගෙන ඒ සිහි කරද්දී තමන්ට ලොකු ප්‍රීතියක් ප්‍රමුතිත භාවයක් ඇති වෙලා කය සැහැල්ලු වෙලා සිත සැහැල්ලු වෙලා චිත්ත සමාධිය වැඩෙනවා කියනවා. එයා බුද්ධානුස්සතිය මුල් කරගෙන කිරීමෙන් ඊළඟට යා ධර්මයේ සීකර කර ඉඳලා ධර්මයේ තුලින් මම ධර්මයේ කෙරෙහි නොසලින පැහැදීමෙන් යුක්ත කෙනෙක් කියලා තමන්ව අවබෝධ කරගෙන කටයුතු කිරීම නිසා එයාට ධර්මයේ තුල චිත්ත සමාධිය වැඩෙනවා. ශ්‍රාවක සංඝයා තුලත් එයාට ඒ වගේ නුවණින් මෙනෙහි කළ කටයුතු කිරීම තුල තමන්ගේ ශ්‍රද්ධාව චිත්ත සමාධිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අන්නේ ඒ වගේ කෙනෙකුට ඇල්හාලේ බතකින් යුක්ත මොනතරම් ප්‍රණීත දානයක් වැළඳුවත් ඒදි තමන්ට අනතුරක් වෙන්නේ නැහැ කියලා ඒකේ. ඒ කියන්නේ ප්‍රණීත දානයක් වැළඳුවාට ඒකේ යාගේ සී මුලා වෙලා ඒ රස තෘෂ්ණාවේ සී මූර්ජා වෙන්නේ නැහැ කියනවා. යාට ඉන්න පුළුවන් කියන හොඳට සිහියෙන් ඒ දානේ වළඳලා කිලුට වස්ත්‍රයක් වතුරකින් සෝදනවා වගේ එයාගේ හිතේ පිරිසිදුකමක්ම ඇති වෙන්නේ. එයාගේ හිතේ පිරිසිදුකමක්ම ඇති වෙන්නේ කිලුට වස්ත්‍රයක් වතුරෙන් සෝදනවා වගේ. කෝවේ දාපු රණක් වගේ කියනවා එයාගේ හිත ටික ටික පිරිසිදු වෙන්නේ. ඊට පස්සේ කෙනාට පුළුවන් කියනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණයන් දස දිශාවට පතුරවාගෙන වාසය කරන්න. එහෙම දස දිශාවට පතුරවා වාසය කරන කෙනෙක් කල්පනා කරනවා එයාට කුසල් ලකුසල් හොඳ නරක දැන් එයා දන්නවා. දැන් එයා යහපත් ධර්මයක් ගොඩනගා ගත්තා. අයහපත් ධර්මයක් තිබුණා. ඒවා අයහපත් කියලා එයා දන්නවා. ප්‍රණීත වූ ධර්මයේ තියෙනවා. එයා ඒක දන්නවා. ඒ ධර්මයේ මෙයා දියුණු කළා. සසරෙන් එතෙර වෙන මාර්ගයත් එයා අවබෝධ කරගන්නවා. එහෙම කෙනෙකුට පුළුවන් වෙනවා කියනවා කාමාශ්‍රවයන්ගෙන් හිත බැහැර කළා. අවිජ්ජාශ්‍රවයන්ගෙන් හිත බැහැර කළා. භවආශ්‍රයන්ගෙන් හිත බැහැර කරගෙන එයාට පුළුවන් වෙනවා සියලුම ආශ්‍රයන් ප්‍රහාණය කරලා අමා මහ නිවන අවබෝධ කරගන්න. ඒ වෙලාවේ පින්වත්නි එතන අහගෙන හිටියා සුන්දරීක පරිබ්‍රාජකේද බ්‍රාහ්මණි. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එතකොට ස්වාමීනි මේ මිනිස්සු මෙච්චර පිරිසිදුවීමක් ගැන කතා කරද්දි දැන් මෙයා වතුර නෑමෙන් පිරිසිදු වෙනවා කියන මතේ ඉන්න කෙනෙක්. මේ අහන භාග්‍යතුන් වහන්සේ මම බවත් ගෞතමයන් වහන්සේ බාහුක කියන නදියට යනවා මම දැකලා තියෙනවා. වතුර නාන්න භාග්‍යතුන් වහන්සේ මේ නදියට යනනේ බාහුක කියන බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ බාහුක කියන නදිය මිනිස්යාට මොකද්ද කරලා දෙන්න කියලා මේ වතුරෙන්. එතකොට ඒ බමුණ කියනවා ස්වාමීනි මේ බාහුකා කියන නදිය බොහෝ දිනකට සම්මතයි පුණ්‍ය තීර්ථයක් ඇටියට. බවත් ගෞතමයන් වහන්සේ බොහෝ දිනකට සම්මතයි බාහුකා නදිය පුණ්‍ය තීර්ථයක් ඇටියට. ඒකෙන් බොහෝ දෙනෙක් එකතු වෙලා පව් බැහැර කරනවා කියන ඒ පුණ්‍ය තීර්ථයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ගාථාවලින් ඒ සුන්දරික පරිබ්‍රාජක බ්‍රාහ්මණයාට කියනවා බ්‍රාහ්මණය බාහුක අධිකක්ක ගයා සුන්දරිකා සරස්වති ප්‍රයාග බාහුමති කියලා නොයේ ගංගාවන් තියෙනවා. මේ පෞරස් කරන මිනිස්සයා නිතර මේ ගංගාවට යනවා පව් හොදගන්න කියලා හිතාගෙන. නමුත් කවදාවත් එයාට ඒ වතුරෙන් එයාගේ පව් සෝදන්න බෑ. ඒ නිසා මේ සුන්දරිකා නදිය ප්‍රයාග තීර්ථය බාහුකා නදිය මොනවා කරන්නද කියලා අහනවා. ඒ නිසා පව් කරපු සත්වයා ඒ පව් කවදාවත් එහෙම කිරීමෙන් බේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා යාගේ පව් ටික හොදන්න පුළුවන් කමක් නැහැ වතුරෙන්. නමුත් යම් කිසි කෙනෙක් සිත කය වචනේ පිරිසිදු කරගෙන ඉන්නවා නම් එයාට හැමදෑම තියෙනවා පල්ගු කියන නැකත. එයාට හැමදෑම තියෙනවා උපෝසතේ. එයාට හැමදෑම තියෙනවා වරතය. එයා හැමදෑම සියලු සත්වයන් කෙරෙහි මෙත් සිට පතුරවමින් හැමදෑම නාන කෙනෙක්.